හැම දිනකටම තෙරුවන් සරණයි. අද දවසේදීත් සතියේ දිනන්නේ කරන්නා වූ ධර්ම සාකච්ඡාවට ලෝකයේ විවිධ රටවල ඉඳලා සම්බන්ධ වෙන සියලුම කල්යන මිත්‍රයින් ඉතාමත්ම ගෞරවයෙන් අපි පිළිගන්න සිටිනවා. අද සතියේ සිකුරාදා දවස 2017 වර්ෂයේ ජූනි මාසයේ 16 වෙනිදා. ඉතින් සිකුරාදා දිනයන් හේයි අපි ඇත්තටම අපේ වැඩසටහන් මාලාව වෙන් කරගෙන තියෙන්නේ පූජ්‍යපාද උඩගබ්බල ඥානාලෝක ස්වාමීන් වහන්සේටයි. උන්වහන්සේට ඒ දිනේ වෙන් කරගෙන අපි රතන සූත්‍ර දේශනාව, අපි රතන සූත්‍රයේ ගාථාවන් එකිනෙක තේරුම් ගන්න වැඩසටහනක නිරතල හිටියා. ඉතින් ඒ ඔස්සේ අපි මම හිතන්නේ වැඩසටහන් දෙකක් හෝ තුනක් මම හිතන්නේ කරලා මේනෝට ගාථා නමේක මුල ගාථා නමේ විතර අපි අර්ථයේ ඉතාම හොඳින් තේරුම් ගත්තා. උන්වහන්සේ තේරුම් කළ දුන්නා. නමුත් විවිධ හේතු මත දින කීපයක් අපිට වැඩසටහන කරගෙන යන්න බැරි වුණා. ඉතින් අද දවසේ අපි වාසනාවන්තයි, අපිට අද වාග්යක් ලැබෙනවා ශ්‍රී ලංකාවේ අනුරාධපුර ප්‍රදේශයේ ඉඳලා ඒ පූජ්‍යපාද උඩගබ්බල ඥානාලෝක ගෞතම ස්වාමීන් වහන්සේ අපත් සමග එකතු වෙලා තියෙනවා. ඉතින් ගෞතම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද දවසේදීත් මේ ලෝකේ විවිධ රටවල ඉඳලා සම්බන්ධ වෙන කල්යන මිතුරු මිත්‍රයන් ඒ සියලු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේගේ දෙපා නමද ඉතාම ගෞරවයෙන් නමස්කාර කර සිටින ස්වාමීන් වහන්සේ. ඉතින් එහෙමනම් අපි හැමෝටම අද දවසේ මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා මම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි. මෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සංගතනාතම සුමුලම් ආශිර්වාද බලෙන් මෙලොව අභිවෘද්ධි යහපත සැලසේවා කියන වගේම සිද්ධ සිද්ධකම් ලබන සුමුම කර්ම සාකච්ඡාමය ආනිසංස බලෙන් මොදනාට මේ ජීවිතයේ සුලදීන් සුමුක ප්‍රාර්ථ සිදහනය අවබෝධ කරගන්න අවශ්‍ය ඒ මාර්ගය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවද මම සිංහසෙන් සමග මේ ධර්ම සාකච්ඡාවට සිටවන්නේ. මේ ධර්ම සාකච්ඡාවේදී අපි සර්වකමාත්මයා මුලදී සීතත් කලා වගේම වැඩසටහන් තුනක් පහුගිය කාලේ වරින් වර අවස්ථාව ලැබුණු ආකාරයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. හොඳයි, එහෙනම් අපි පෞද්ගල ධර්ම සාකච්ඡාවේදී රතන සූත්‍රය හා සම්බන්ධව මම හිතන්නේ ඒ සූත්‍ර දේශනාවේ වාතා නමේක අර්ථ විවරණ අපි තේරුම් ගන්නට අවබෝධ කරගන්නට උත්සාහ කළා. විශේෂයෙන්ම මේ පාලි භාෂාව පිළිබඳව අපේ තියෙන දැනුම මදකම නිසා ඒකට අත්තරක් හැටියට මේ පාලියෙන් කියන සූත්‍ර දේශනාවන් ඒ පාලි වචන අපි කොහොමද විග්‍රහ කරගන්නේ, ඒ සිංහල අර්ථයේ හරියටම කොහොමද අපි ගන්නෙ ආමේ කියන අදහසින්. ඒ වගේම මේ රතන සූත්‍රයේ අපි නිතර භාවිතා කරන සූත්‍ර දේශනාවක්. ඒ නිසා විශේෂයෙන්ම එහි අර්ථය අපි දැනගෙන සිටීම ඉතාම වැදගත්. මෙන්න මේ කියන අරමුණුත් එක්ක තමයි අපි මේ සාකච්ඡාව ආරම්භ කළේ. හොඳයි, එහෙමනම් කාල වේලා විස්ම යන නිසා මම කැමති ඊළඟට එහෙමනම් අපිට තියෙන්නේ රතන සූත්‍ර දේශනාවේ 10 වෙනි ගාථාව. ඒ 10 වෙනි ගාථාවේ සිට ඉදිරියට ඒක අදාළ ධර්ම කාරණා පිළිබඳව අපි පැහැදිලි කරගැනීමක් කරමු. 10 වෙනි ගාථාව මෙහෙමයි කියන්නේ. සහවස්ස දස්සන සම්පදාය අයස්සු ධම්මා යහිතා භවංති යදිත්ති විචිකිච්ඡිතං සීලබ්බතං වාපි යදත්ති කිංති සතු අපායේ හිත විප්පමුත් කථාභිඛානානි අබබ්බූපාතුං යම්පි සංඝේ රතනං කන්තං ඒකේන සත්‍යේන සුවත්ති හෝතු. දැන් සතන සූත්‍රයේ තුල අන්තර්ගත වෙලා තියෙන විතරත්මයි උගම් ධර්මරත්නයි සවිම මහා සංඝරත්නයි අනුත්තර වූ ගුණ පිළිබඳව සුබතම මේක මම කීපත් කළා ප්‍රත්‍යක්ෂයාවක් යන්නේ මුතුන් මේ ආනුභාව බලයෙන් මට යහපතක් සිටේවා කියන ආශිර්වාදයේ සත්‍යක්ෂයාවයි මේ සිද්ධ කරනු ලබන්නේ. ඒ වගේ මෙතන තියෙන්නේ මේ ධර්මයේ බලය. ධර්මයේ බලය. දැන් මේ කතාව තුළ කියනවා සහවස්ස දස්සන සම්පදාය. ඒකත් අපි අර්ථ ගන්නකොට වාතාවල අපි ඒ අදාළ තැන් වලින් මුල සිටම මුල් පදේ ඉඳලා පදෙන් පදේ අග පදේ දක්වාම එහෙම අර්ථ ගැනීමක් නෑ. අපි ඒ සුදුසු විදිහට මේ අපි ඒකේ අර්ථ අපි ඉහෙලා ගන්නෙ. සහවස්ස දස්සන සම්පදාය. දස්සන සම්පදාය කියලා කියන්නේ මේ දර්ශන සම්පත්තිය සමගම කියන එක. දර්ශන සම්පත්තිය, දර්ශන සම්පදාය. දර්ශන සම්පත්තිය කියලා කියන්නේ අත්වසින්ම මෙතන මේ සෝතාපට්ටි මාර්ග සම්පත්තිය කියන එක. ඒකට දර්ශන සම්පදාය කියලා කියන්නේ දර්ශනය සම්පත්තිය. සෝතාපට්ටි මාර්ගය කියන්නේ සෝතාපට්ටි මාර්ග සම්පත්තිය. සහ වස්ස කියලා කියන්නේ සහ වස්ස සහ ඒව සහ ඒව කියන වචන දෙක තමයි සහව කියන හැදිලා තියෙන්නේ. සහ ඒව සහ වස්ස. එතකොට සහ ඒව අස කියන වචන තුනයි. සහ ඒව අස සහ වස්ස සහ ඒව කියන්නේ ඒව කියන වචනේ මම හිතන්නේ මේ අපි දැන් ඉතරම හම්බුනා මේ හේව කියලා කිව්වම මේකේ තේරුම ම කියලා ගන්නවා. ම සෝ හේව කිව්වොත් එීම ඔහුම අහ මේව කිව්වොත් මමම අහං හේව අහ මේව ඒ වගේ. ඒක තහ හේව සමගම කියන එක. සමගම අස්ස උන්ට. එතකොට සෝතාපට්ටි මාර්ග සම්පත්තිය ලැබීමත් සමගම කියන එකයි සහවස්ස දස්සන සම්පදාය. එතකොට දැන් නිවන් දැකීම නිවන් අවබෝධ කිරීම කියන එක සිද්ධ වෙන්නේ පළමු කොටම මේ සෝතාපට්ටි මාර්ග ඥානෙ ලැබීමෙන්. එතකොට ඒ නිසායි මේ සෝවාන් මාර්ග ඥානෙට දස්සන කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කියන මාර්ග සම්පත්‍ති සෝවාන් මාර්ග සම්පත්‍තිය ලැබූ කෙනාට කියනවා සයස්සු ධම්මා ජහිතා භවಂತಿ. සයස්සු ධම්මා. සයස්සු ධම්මා ජහිතා භවಂತಿ. මොකද්ද? සයස්සු කියන වචනේ කියන්නේ සයෝ අස්සු සයස්සු කියලා තමයි ඒක හැදෙන්නේ. සයෝ අස්සු සයස්සු. සයස්සු ධම්මා ජහිතා භවಂತಿ. අස්සු අස්ස උට සයෝ ධම්මා ධර්මයේ තුන්දෙනි ජයිතා භවಂತಿ ප්‍රහීන වෙත් කියන එකයි. ඒ කෙනාට මේ ධර්මතා තුනක් ප්‍රහීන වෙනවා. සයස්සු ධම්මා සයෝ අස්සු ධම්මා ධර්ම තුන්දෙනි ජයිතා භවಂತಿ ප්‍රහාණය වෙලා යනවා. මොනවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංද ශීලබ්බතං වාපි අදත්ති කියන්නේ. පළවෙනි එක තමයි සක්කාය දිට්ඨිය. නේද? එතකොට ඒ සක්කාය දිට්ඨිය කුමක්ද කියන කාරණය පිළිබඳව අපේ ශ්‍රාවක පින්තුන් මේ දැනගෙන ඉන්නවා. ඒ නිසා ඒ පිළිබඳව මම ඉස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මේ පළවෙනි එක තමයි සක්කාය දිට්ඨිය. ඊට පස්සේ දෙවෙනි එක තමයි විචිකිච්ඡිතාංක. විචිකිච්ඡාව, විචිකිච්ඡාව. එතකොට බුද්ධ ධම්ම සංඝ ඊළඟට සික්ඛා ඊට පස්සේ පෙර භව, මතු භව, පෙරහා මතු භව සහ පරිසමුප්පාද කියන මෙන්න මේ කාරණා පිළිබඳව එතන කියනවා බුද්ධ ආදී අටතැන. කියලා ඒ අටතැන පිළිබඳ උපදින මේ සැකය එකට විචිකිච්ඡාව කියලා කියනවා. එතකොට සියලුම සැකවලට මුල තමයි විචිකිච්ඡාව. එතකොට ඒ විචිකිච්ඡාව දුරවන විට අනිත් සියලුම සැක දුර වෙලා යනවා. එවනම් දෙවෙනි කාරණේ තමයි විචිකිච්ඡාව කියන එක. තුන්වෙනි එක තමයි සීලබ්බතම්. සීලබ්බත කියන වචනේ තුල තියෙන වචන දෙකක්, එකක් තමයි සීල, අනිත් එක මේ වෘත කියන එක. සීලේ සහ වෘතය. ඒ දෙක තමයි සීලබ්බත කියලා කියන්නේ. දැන් සීල කියලා කියන්නේ දැන් මේ කාලේ දැන් ඔය අපි අහලා තියෙනවා මේ බුද්ධ පාලීන භාරතයේ සමහර අය ළඟ තිබුණු ගෝ සීල. ඒ කියන්නේ ගෝ සීල කියන්නේ ගවකේ, ගවයින් වගේ. කුකුර සීල. මේ ඒ වයම නැත්තම් මේ ගව වත, කුකුර වත. ඒ කියන්නේ ගව වත කියන්නේ ගවයෙක් වගේ, ඊට පස්සේ කුකුර වත කියන්නේ බල්ලෙක් වගේ. ওই විදිහට මේ හැතිරිති ආකාරය. එතකොට සීලය කියලා කියන්නේ හැතිරීම. එතකොට වත කියලා කියන්නේ විශේෂ හැතිරීම. සීලබ්බත. ඒක වචන දෙකකින් තොර සීලය සහ වෘතය කියන එකයි මෙතනදී මේ අදහස් කරන්නේ. එතකොට දැන් මේ ඔය සමහර විට ඔය වෘත කියනවා නේද? ඈ ගෝ වෘත. දැන් ගව වෘතය සමාදන් වෙච්ච අය ගැනම කියලා කියනවා. ඒ අය මේ ඔළුවේ යම් තියා ගන්නවා, ඊට පස්සේ වලිගයක් බඳ ගන්නවා. එතකොට අනිත් ගව දෙන්න සමග තනකොළ ගමින් මෙහෙම හැතිරෙනවා නේද? එතකොට යාම් මුින් කෑම් බීම් නිදීම් මලම උත්තර කිරීම මේ සියල්ලම මේ ගවේ කරන ආකාරයට කරනවා. ඒ තමයි වෘත සීලබ්බත කියන තැන වල කියපු මේ වත නැත්නම් වෘත කියන එකෙන් අදහස් කරේ. විශේෂයෙන්ම අපි ඔය මජ්ක්‍ධිම නිකායේ දෙන කුක්කුරවතී සූත්‍රයේ වගේ තැන් වලදී ඒ පිළිබඳ දීර්ඝ විස්තර අපට දැනගන්න පුළුවන්. එතකොට ඔන්නෝයි කියන ධර්මතාව තුන සයස්සු ධම්මා කියලා කියන්නේ සයෝ වස්සු ධම්මා ජනිතා බවන්ති මෙන්න මේ කියන ධර්මතාව තුන ඒ දෙනාගෙන් සහාය වෙලා යනවා. මොනවද? සක්කායිදිස්සු, විචිකිච්ඡා, සීලබ්බත, සීලබ්බතම්. සීලබ්බත කියන මෙන්න මේවා. ඊට පස්සේ තව වචනයක් එතන තියෙනවා සීලබ්බතම් වාහක යදත්ති කිංචි. නේද? සීලබ්බතම් වාපි යදත්ති කිංචි. යදත්ති කියලා කිව්වේ යම් කිංචි අත්ති කියන පදේ තමයි ඒක. යදත්ති කියන හැදුනේ. නේද? යම් අත්ති යදත්ති. එතකොට මේ ඊට අමතරව යම් කිසිවක් ඇද්ද කියන එක යම් කිංචියක් යම් කිසිවක් ඇද්ද එතකොට අන්නේ සියල්ලම මේ ප්‍රහාණය වෙලා යනවා. එතකොට සයස් ධම්ම මේ කියන ධර්මතාව තුන ප්‍රහාණය වෙලා යනවා. එතකොට ඊළඟට ඒ කෙනාට ලැබෙන ආනිසංසය කියනවා චක්කෝ අපායේ හිත විප්පමුක්තු චතුූගී අපායේ හි කියන වචන දෙක චතුූ අපායේ හි කියලා සංදි වෙලා තියෙනවා. චතුූගී අපායේ සතර අපායේ හි විත්ත මුක්තෝ මිදුණු කෙනෙක් බවට පත් වෙනවා. චතුූ අපායේ හි විත්ත මුක්තෝ සතර අපායෙන් මිදුණු කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියන මෙන්න මේ සතර අපාය. මේ තැන් වලින් යන මිදුණු කෙනෙක් බවට පත් වෙනවා. එතකොට සතර ආයේ පිටකලපව මේ කියන අපායකට ඒක නෑ පත් වෙන්නේ නෑ. ඊට පස්සේ කියනවා දැන් මේ තත්ත්වයට සෝවාන් මාර්ගයට පත්වෙච්ච කෙනා ඊට පස්සේ යන නොකරන පාප කර්ම පිළිබඳව තමයි ඊට පස්සේ කියන්නේ මොකද්ද? සච්චා පිටානානි අබබ්බෝ පාපෝ. සච්චා පිටානානි අබබ්බෝ පාපෝ. ඒ කියන්නේ සයවැදෑරුම් බරපතල පාප කර්මයන් කරන්ඩ එයා නොසුදුසු කෙක් වෙනවා. අබබ්බෝ පාපෝ පාපෝ කියන්නේ කරන්නට අබබ්බෝ නොසුදුසු කෙක්. ඒ කියන්නේ මේ බරපතල පාප කර්ම කරන්ඩ යන නොසුදුසු කෙක් බවට පත් වෙනවා. මවදී බරපතල පාප කර්ම කියලා තියෙන්නේ මේ පංචානන්දරේ කර්ම මව මරීම, පියා මරීම, රහතුන් මරීම ඊට පස්සේ දේශ සිටින් බුදු පිළිවෙන් ඉලේ එළදීම සංවිධා ભેද කිරීම බුදුරජාණන් වහන්සේගේ වෙනත් ආස්තිකයේ දීපු කරණයාම කියන මෙන්න මේ කාරණා කරන්නේ ලොකු දුක්ඛෙක් බවට පත් වෙනවා කියන එකයි ඉවේ සත්‍යා විචානානි අබබ්බෝ පාතුං ඡ කියලා කියන හය තියෙන එකයි ඡ පාදිය ඒක වී පී චතු පංච ඡ එළියෙද මේ සංඛ්‍යා අමුල්ලා තියෙන දේ ඡ කියලා කියන්නේ පොළොවේ කියන කාරණා හය කරන්නට පාතුං කරන්නට අබබ්බෝ මුදුමුක්තික් බවටපත් වන්නේ ඉලම්පි සංගේ රතනං පණීතං ඒ කියන හැටි තුවත්ති හොතු. ඒක සෑම දාතාවක් අවසානයේ වාගේ තිබුණු පාඩයක් අපිට මතකයි. එතකොට සංගරත්නයේ කෙරෙහි ඉඳන් අපි නේද සංගේ සංගරත්නයේ කෙරෙහි ඇති පණීතං උතුම් වූ රතනං රත්නභාවය. ඒ තේන සත්‍යේ මේ සත්‍යත්‍යානුභව බලෙන් ඔබට මේ තුවත්ති හොතු කෙත්තේවා කියන අර්ථයේ තමයි එතකොට මේ 10 වෙනි ධාතාවේ අන්තර්ගතයේ හැටියට ඒ වචනවල අර්ථයේ හැටියට අපට පැහැදිලි කරන්න තියෙන්නේ හොඳයි. ඒ අප්‍රමාණ පින්තාවේ නාමත කොහොමදින්? හොඳයි ස්වාමීන් වහන්සේ කිච්චිච්චිච්චිච්ච කියන්නේ කියේ තේරුම මොකද්ද ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරේ අපාරක් කරනකල පැහැදිලි කළ දෙන සම්මාන කිච්චිච්චිච්ච පංච කියන එකද? ඔව් විචිකිච්ඡාංශ කියලා කියන්නේ මේ විචිකිච්ඡාව කියන එක. ඒ කියන්නේ මේ අතරම සියලු කෙලෙස් රෝග සංකීර්ණ නිඳා ප්‍රඥාවට මේ විචිකිච්ඡිතය කියලා කියනවා. වාගේ ප්‍රඥාවට කියන වචනයක් තමයි මේ විචිකිච්ඡිත කියන එක. එතකොට විචිකිච්ඡිත කියලා කියන්නේ මෙතන අර සැකේ එන්නේ ප්‍රඥාව දුරුවීම නිසා. එතකොට අපි ඒ කියන ඔය විචිකිච්ඡාව විචිකිච්ඡිත ඒ කියන වචනේ තේරුම ඒ සැකේ කියන එකයි. බුද්ධ ආදී අටගණ පිළිබඳ උපදින සැකේ. අවසන්සාවෙන් ලහස පානානි කියන වචනේ තේරුම පොඩ්ඩක් තේරුම් ගන්න දෙන්න පුළුවන්ද? පානානි පානානි කියන එකේද? ඒක චචාභිඛානානි අබබ්බෝ පාතුම් කියන එක. එතන අත් වශයෙන්ම ඨානානි කියලා කියන්නේ මේ සය ස්ථාන යේ කියන එක. ඨාන කියන්නේ ස්ථානය කියන එකයි. ච ඨානානි සය ස්ථාන යෙහි. මේ ඔය අර කියාපු අපි පංචානන්දරි කර්ම සහ අනේ සාස්ත්‍රූරේක තරණයම කියන මෙන්න මේ කාරණා හය නැමැති ස්ථානයේ කියන එකයි ස්ථාන කියලා කියනකොට ස්ථානයේ කියන ගදාව ඔය කියන ස්ථාන වල කියන ගදාවයි ඒකේ තේරුම. හොඳයි එහෙනම් ඊළඟ ගාතාවට යයි. එතකොට ඊළඟ ගාතාව කියනවා ජාතිසෝ කම්මං කරෝති පාපසං කායේන වාචා උදිතේ සාවා අබබ්බෝ තස්ස පටිච්ඡාදාය අබබ්බසාදිත පදස්ස උත්තා ඉදම්ති සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවක්ඛියෝතු. හරි දැන් එතකොට මේ කාර්තාවෙන් පැහැදිලි කරන්නේ මෙන්න මේකයි. මේ සිංචාතිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදේත සාවක්. අවබ්බෝධන සත්‍ය පරිච්ඡාදාය අවබ්බතා දිත්ත පදස්ස උත්සා. එතකොට මේ සිංචාපි කියලා කියන්නේ මේ කොහොමදවත් කියන එකයි. සිංචාපි එහෙම නැත්නම් අමතක වීම කියන්නේ කී අදහස? සිංචාපි සිංචි අපි ඉතිසේ සිංචාපි සෝ මේ සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයා. සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයා සිංචාපි සෝ. එතකොට සම්බම් කරෝති පාපකම් කායේන වාචා උදේත සාවා. මේ පාපකම් සම්බම් කරෝති පාප කර්මයක් කරනවාද අමතක වීමකින් හෝ මේ සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයා පාපකම් කරෝති පාපයක් කරනවද කායේන කයින්. කයින් කරන මේ පාප තියෙනවනේ ඒ වගේ. එහෙම නැත්නම් වාචා වචනින් කරන පාපයක් හෝ උද හේත සාව. උද කියලා කියන්නේ එහෙමත් නැතහොත් කියන එකයි. උද කාගේ උද කියන එකද එහෙම නැතහොත් හේත සාව. මේ සිටින් හෝ හේතසාව සිටිවිල්ලකින් හෝ පාපකම් කම්මං කරෝටි යම් පාප කර්මයක් කරනවද. ඊට පස්සේ කියනවා අබබ්බෝසු තස්ස පටිච්ඡාදාය හෝ ඒසෝවාන් වූ පුද්ගලයා තස්ස පටිච්ඡාදාය ඒ පාප කර්මය සැඟවීමට පටිච්ඡාදාය කියලා කියන්නේ සැඟවනවා කියන එක. පටිච්ඡන්න කර්ම කියලා හැම තියෙනවා සැඟවුනේ. එතකොට තස්ස පටිච්ඡාදාය ඒ කළ පාප කර්මයේ සැඟවීමට අබබ්බෝ මුසුදුස්සෙත් යන්නේය කියන එක. ඒ කියන්නේ කළ පාප කර්මය වහා හඟවන. ඒක සංගවාගෙන ඉන්නේ නෑ කියන එකයි ඒක අදහසට පොත. ඊට පස්සේ කියනවා අබබ්බතා දිත්ත පදස්ස උත්සා. දිත්ත පදස්ස. ඒ කියන්නේ මේ දිත්ත පද කියලා කියන්නේ දක්නාලද නිවන් ඇති කියන එකයි. නිවන් දකින ලද එහෙම නැත්නම් දිත්ත පදස්ස කියලා කියන්නේ මේ ප්‍රවාහන් වූ ආර්ය ශ්‍රාවක පුද්ගලයාගේ මේ අබබ්බතා. අබබ්බතා දිත්ත පදස්ස උත්සා. ඒකෝ දිත්ත පදස්ස කියලා කියන්නේ මේ සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයා මේ අබබ්බතා පාප කර්මයේ සැඟවීමට නුසුදුසු බව. අබබ්බතා ඊට නුසුදුසු බව උත්සා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ලද්දේ කියන එකයි. එතකොට අබබ්බතා දිත්ත පදස්ස උත්සා. දිත්ත පදස්ස කියලා කියන්නේ එතකොට සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයා අබබ්බතා කියලා කියනකොට ඒ කළ පාප කර්මයේ මේ සැඟවීමට නුසුදුසු බව උත්සා කියන ලදි. උත්සා කියලා කියන්නේ කියන ලදි. කවුද භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලදි කියන එකයි මේ ඒ වචනේ තේරුම. එතකොට සාමාන්‍යයෙන් කියනවා මේ දැන් මජ්ක්‍ධිම නිකායේ කෝසම්බිය සූත්‍රයේදී අපට හම්බ වෙනවා ඔය කියන සූලාමක කර්ම පාප කර්ම සැඟවීමට සෝවාන් පුද්ගලයේ නුසුදුසු බව. ඒ පිළිබඳ වැඩි විස්තර අපට ඕනනම් මේ කෝසම්බිය සූත්‍රයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. අතන මෙතන පැහැදිලි කරලා තියෙනවා මේ හරියට උඩුපුරව වැතිරිලා ඉන්න ලබරු තමන්ගේ අතේ හෝ පාදේ ගිනි අඟුරක් ගෑවුනොත් ඒ දිගටම ඒ අත හෝ පපුල අකුලා ගන්නවා. අන්න ඒ වගේම මේ සෝවාන් ඵලයට පත් උද්ගලයා ඉදිරින් යම් වරදක් සිදු වෙනවා නම් ඒ වහාම ඒ සිද්දෙකට එලි කරලා ආයත සංවරයට පත් වෙනවා කියලා. එතකොට ඒක මේ සෝවාන් ඵලයට පත් උද්ගලයෙකුගේ තුල දකින්න තියෙන ධර්මතාවය. ඒක ධර්මතාවය. ඉතින් කියන්නේ ඒක ස්වභාවයෙන්ම පිළිති ගුණයක්. අන්න ඔය කාරණේ තමයි එතකොට මේ ගාථා වේදිකී කියන්නේ ඊජාපු සෝ සම්මං කරෝති පාපකම් ආයේන වාචා උදිතීතාව. එතකොට මෙතන රෝගියලා කියේ සෝවාන් බුද්ධයලා කිංජාපි. කිංජාපි කොහොමදවත් මේ කිංජාපි කොහොමදවත් අමතකෙවීමකින් හෝ කළ පාප කර්මය ඔය කියපු සිතින් අයින් වටිනේ ඒ සැඟවීමට නුදුස්සෙක් බවට පත් වෙනවා. ඒක වහා මේ අඟවනවා මතු ආයති සංවයයට පත් වෙනවා කියන එක. ඉතින් ඉදම්පි සංඝේ රතනං පණීතං මේ තේන සත්‍යයේ සුවක් කියවුතු මේ සංඝයා කෙරෙහි ඇති උතුම් වූ රත්න භාවයයි. පණීතං රතනං ප්‍රණීත වූ උත්තම වූ රත්න භාවයයි. ඉතින් ඒ සත්‍යාල භාව බලයෙන් ඔබට යහපතක් වේවා කියන කාරණයයි. එතකොට මේ මේ ගාථාවෙන් පැහැදිලි වෙන අර්ථය. අවසරයි පන්නහංස මේ තනර පදස්ස උත්තා කියන තැන උත්තා කියනකොට වහන්සේ සඳහන් කළා එක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා. දැන් අපිට අනිත් මේ වගේ කොටසක් ලැබෙන්නේ නැහැ. මේක විශේෂයෙන් කියන මේම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියන වචනේ. ඒකට එතන කියන්නේ සෝවාන් අයත් මෙහෙම බුදුරජාණන් වහන්සේ කරන්නේ පා කියලා දේශනා කරලා තියෙනවා කියලා දාපත් නැත්නම් ඒක අවබෝධය තුල එහෙම වෙනවා කියන පැත්තක්ද කියන එක පොඩ්ඩක් දැක්කම ගන්න පුළුවන්. හොඳයි. මේ අතර මේකේ බුදුරජාණන් වහන්සේ විසින් කියන ලදී දේශනා කරන ලදී කියන එක ගැට වශයෙන් මේ වචන තුල අපිට ගන්න බෑ. අතර උත්සාහ කියන එකේ තේරුම මේ කියන ලදී කියන එකයි. දැන් එතකොට අනිත් එක මම වරන් අතේදී කවුද බහදුතුන් වහන්සේ විසින් කියන එක වෙන කියන්න කෙනෙක් නෑ. එතකොට මේ ප්‍රවාහ පුජලයාගේ ස්වභාවයෙන්ම පිහිටි ගුණය මේකයි. මේක සංගවන්නට නොහැකි අගවන්නේ නැහැ. එහෙම දෙයක් වුණොත් මේ නැවත මතු ආයත සංවරයට පත් වෙනවා. ඒන කාරණය උත්සාහ කියලා ලදී. උත්සාහ කියලා ලදී දික්ක පදස්ස ඒක පොතේ සෝවාන් පුජලයාගේ මේ පාප කර්ම සංගවීමේ නුසුසු බව කියන ලදී. එතකොට කවුද කියලා වුත් ඔන්න ඒකට බාගතුන් වහන්සේ තමයි දේශනා කළා කියන්නේ කියන්නේ. එකේ පැහැදිලි වෙන්නේ ඈ. දේවසමය සයන්වත මේ බොම්පින් කෝබි වහදි ප්‍රශ්නේ අහුවතත් ඒක හොඳයි. මේ සයන්වත එතකොට මේ අපි එමුනම් මේකෙන් තේරුණා දැන් මේ අබබ්බෑයි කියනකොට උනත් මේ කියන්නේ නසුදුස්සෙක් වේ කියන වචනේ ඔබවන්ස අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ කියන්නේ අභව්‍ය වෙනවා කියලා කියන්නේ ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ කියන අර්ථයෙන් තමයි මේ සයන්වත මට මන් තේරුණා දැන් ඒක. අබබ්බෑයි කියලා කියන අභව්‍යයි එම වෙන්න බෑ. වෙන්න බෑ. ඒක නෝ යන සුදුස්සෙක් කියලා කියන්නේ මේ අපි සාමාන්‍ය වාසියෙන් ගන්න අර්ථයෙන් නෙමෙයි මේ ඒ පුද්ගලයාට ඒක එහෙම වෙන්න විදියක් නෑ. දෙච්චි සම්පන්න වුණාන් පස්සේ එතනින් ඒ දා එයා සමුත් මේකෙන් කියවෙනවා සානස් එහෙමනම් මේ අය අතිනුත් කයෙන් හෝ වචනයෙන් හෝ චේතනාවෙන් මනසෙන් කිසියම් ආකාරයේ වරදක් සිදු වෙන්න පුළුවන් බැරි නෑ කියන කතාව. හරියට කියන මේ බරපතල පාප කර්ම හැර. ඔව්. නේද? එහෙමයි. මොකද කියපු ආන්තරික පාප කර්ම හැර. එහෙමයි. එහෙමයි. හරි. එතෙන් දැර කිවිකටනේ මේ පාප කර්ම කියලා කිව්වේ ඒක ආනන්තරික පාප කර්මත් ඒ වගේම අපාය ගාමී වන කිසිම පාපයක් කෙරෙන ඇසුනත් ඒක මහින්දව අසන්නක් ඇතුළත් තිබේ. තවම සන්න සාමිනාත මේ අර සරකාණි කියන බොන පුත්තලයා ඒ දීපුක බව කියනවා තෝවන් උනාගෙන කියලා කිලි බුදුරජාණන් වහන්සේ පස්සේ කියනවා කාරණාද. එතකොට එතෙන්දී එයාට බොණ්ඩ ඒ වැඩේ ඊට ඉස්සෙල්ලා බොණ්ඩ පුළුවන්කම තිබ්බ සානස්තර සෝවාන් වෙන්න ඉස්සෙල්. ඔව් අතරම ඒ සෝවාන් වීමට පෙර ආසුවනේ. සරකාණ කර්මන්ත සීදී තියෙන්නේ නේද? ඒ මොකෙම සෑහෙන. ඔව්. ඒනම් කෙනෙකුට උනත් දැන් මේ අතරම ඒ කෙරෙස් නැති කිරීම පිළිබඳව අපේ ඔය විනය පොතේ තියෙනවා. විනය පොතේ තියෙන බොහෝ විනය ශික්ෂාපද පැහැදිලි කරලා දෙන පුදින්න. පුදින්න කියන ස්වාමීන් වහන්සේට. ඉතින් අවසානයේදී උන්වහන්සේ දැන් ඔය ගොඩාක් ශික්ෂාපද පැනවීමට හේතුවක් වුණා සුදින්නාමුරුන්ගේ මොලේ හතරේ දුකම. හැබැයි ඊපසුව ඉතින් උන්වහන්සේ රාහත් භාවයටපත් වුණා. සාකන් වහන්සේ නමක් බෝරපත් වුණා. ඉතින් අවසානයේදී කියන දෙවියන්වත් උන්වහන්සේ ළඟින් යන ඒතරම් තේජස උන්වහන්සේගේ ගුණ මහිමේ. ඉතින් ඒ වගේ ඒක තරකානේ පෙර දිවි හිටපු කෙනෙක්. ඈ ඒ නිසා මේ සමහර අය කියේ දැන් තරකානේ කොහොමද මේ පුරවංගලා දුන්න පිළිගන්නේ. හැබැයි අයියේ තේරෙන්නේ නැහැ. හැබැයි මේ කෙලෙස් නැතුනේ මේ දෙක නැතුනේ මේ මොකේ. ඒ නිසා ඒ අතීත කර්ම නැත්තම් ඊයේ වෙච්ච දේ නෙවෙයි. ඒක ඒ බුදුලයාට තුළ ඇති වුණු තත්ත්වය ඒක ඒ අනුව තමයි ඉතින් මම දැන් ඒක අපි ඒ අර්ථයෙන් තමයි ඉතින් තේරුම් ගන්න තියෙන්නේ. එහෙම සයන්ස් අපි ඊගාව ගාතාවට යමු එහෙම සයන්ස් නේද? දොළොස්වෙනි ගාතාවට. වනාපීත ගුම්බේ යතා පුත්තිකංගේ විඤ්ඤාණ නාතේ පතමස්මින් ගින්නේ සතෝපමං ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදං කි බුද්දේ සතනං තනිතං ඒතේන සත්‍යේන සුවක්ඛියෝතු. හොඳයි, එතකොට දැන් මේ ගාථාවේ මේ දොළොස්වෙනි ගාථාවේ පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. වලප්ප ගුම්බිහි යතහා පුස්ති සග්ගේ ජිම්හාන මාසේ පටවක් නින්දින්නේ. එතකොට මේ ජිම්හාන මාසේ පටවක් නින්දින්නේ කියන තැනදලා අපි අර්ථගත්තොත් ඒ කියන්නේ දෙවෙනි පදේ නේද? වලප්ප ගුම්බේ යතහා පුස්ති සග්ගේ ජිම්හාන මාසේ පටවක් නින්දින්නේ. ජිම්හාන මාසේ කියලා කියන්නේ ග්‍රීෂ්ම ඍතුවට අයත් හාර මාසයේ අතරින් එක මාසයක් තමයි මේ ජිම්හානය කියලා කියන්නේ. එතකොට මේ ජිම්හාන මාසේ ග්‍රීෂ්ම මාසයේ පටමස්මින් ගින්නේ පළමුවන ග්‍රීෂ්ම මාසයේ ඉවත් මේ මරට්ටම් අපි මේකට කියනවා මේ පළවෙනි ග්‍රීෂ්ම මාසයේ කියලා කියන්නේ බක් මාසයේ කියන්නේ. අපි දැන් අප්‍රේල් කියලා කියන්නේ ඒක. එතකොට ජිම්හාන මාසේ පටමස්මින් ගින්නේ ජිම්හාන ඍතුවට අයත් සාර මාසයෙන් පටමස්මින් ගින්නේ පළමුවෙනි ග්‍රීෂ්ම මාසයේ නැත්නම් බක් මාසයේ. දැන් වර්ෂයකට ඍතු තුනක් තියෙනවා කියලා. හේමන්ත ජිම්හාන වසාන කියලා ඍතු තුනක් තියෙනවා. එතකොට ඔය එක ඍතුවක් නැවත මාස 4කට බෙදලා තියෙන එක ඍතුවකට මාස 4ක් තියෙනවා. ඒ කියන්නේ හේමන්ත ඍතුවට මාස 4යි, ජිම්හානේට මාස 4යි, වසානේට මාස 4යි. එතකොට 12යි මාස අවුරුද්දක් තියෙනවා. එතකොට ඔය එක ඍතුවක්. ඒ කියන්නේ දැන් ඍතුවක් තියෙනවා ගන්න හේමන්ත ජිම්හාන වසාන කියන. ඔය කියන ඍතුවක් නැවත ආපහු ඍතු දෙකකට බෙදෙනවා. හේමන්ත ඍතුව ගත්තාම හේමන්ත සහ සිසිර කියලා. ජිම්හාන ඍතුව වසන්ත ඍතුව සහ ග්‍රීෂ්ම කියලා. වසානය වර්ෂා සහ කරත් කාලය කියලා. එතකොට දැන් මේ මෙතන මේ කියේ ජිම්හාන මාසේ පටමස්මින් ගින්නේ කියලා කියන්නේ. එතකොට ඔන්න බක් මාසය ඒ මොකද එතකොට ඒ කියන්නේ එතකොට වසන්ත සහ ග්‍රීෂ්මනේ නේද? ජිම්හාන ඍතුවේ කොටස් දෙකක් තියෙනවා වසන්ත සහ ග්‍රීෂ්ම කියලා. එහෙමනම් මේ වසන්ත කාලය කියන එකයි මේකෙන් අදහස් කළේ. වසන්ත කාලය. බක් මාසේ ජිම්හාන මාසේ පටමස්මින් ගින්නේ ග්‍රීෂ්ම ඍතුවේ පළවෙනි මාසේ. ඒ කියන්නේ වසන්ත කාලේ බ්‍රහ්මාති. එතකොට වනප්ප ගුම්බියේ යතහ කුස්සිතංගේ. කුස්සිතංගේ කියලා කියන්නේ මේ අද හොඳට තිබුණු මල් ඇති කියන එකයි. කුස්සිතංගේ. අග්ගේ කියන්නේ අද. දැන් අද හොඳට තිබුණු මේ මල් ඇති වනප්ප ගුම්බේ වන ලැහබ් වල කියන එකයි. වනප්ප ගුම්බේ වන ලැහබ් වල. එතකොට වනය සහ ලැහබ කියලා අපි කියන්නේ වනය කියලා කියන්නේ ළඟ ළඟ සිටි ගස් සමූහයකට අපි කියනවා වනය කියලා. එතකොට මේ මුල් අරටු ඊට පස්සේ අතු කොළ ආදීන් ගැවසුණු ඉතාලම ඒ ගස් වැඩුණු විට අපි එකට කියනවා මේ ගුම්බ කියලා, වනප්ප ගුම්බ. ඒ ගුම්බ කියලා කියන්නේ අන්නේ එතකොට මේ කොලාතු ආදීන් තාම සත්‍රීකව හොඳට මේ වැඩුණු අවස්ථාව. අනේ ඒකට තමයි අපි මේ ලැහබ කියලා කියන්නේ සිංහලෙන්. වන ලැහබ් කියලා අපි කියනවා. පාලින් අතට කියන එකට ගුම්බ කියලා. එතකොට වනප්ප ගුම්බේ. එතකොට දස් අග හොඳට තිබුණු මල් ඇති වන ලැහබ් වල සතුූපමං ධම්ම වරං අදේසයි නිබ්බානගාමී පරමං ඉසාය. එතකොට ඔන්නෝගේ පහලය කොච්චර ශස්ත්‍රීකද ලක්ෂණද ගස්සද හොයට මල් සිටිලා මේ වසන්ත සමයේ පළවෙනි ග්‍රීෂ්ම මාසේ ඉතාම සෝභා සම්පන්නයි. එතකොට සතුූපමං ධම්ම වරං අදේසයි මේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම්මෝ ධම්ම වරං වරං ධම්මං උතුම්මෝ ධර්මය සතුූපමං. සතුූපමං කියලා කියන්නේ මේ වසන්ත කාලයේ තිබුණු මල් ගමුවකට අද උදේට තිබුණු මල් ඇති ගහකට අන්නේ එකට උපමාය කියන එකයි. තථා උපමං ඒහ මේ සමානය කියන එකයි. ඒ තරම් මේ හරියට කිව්වොත් එහෙම මේ බුදුජානන් වහන්සේ දේශනා කළ ධර්මය පුදුපුණු වරලෑමකට සමානයි කියන එකයි. මේ සෝරහම ලස්සන මල්ගමුවකට සමානයි කියන එකයි මේ එකේ අදහස. දැන් කොහොමද සතාවකට බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් වූ ධර්මයේ ධම්ම වරං කියන කියන්නේ වරං ධම්මං උතුම් වූ ධර්මය. දැන් කියන නවාංග සක්ති සාසනේ සුත්තකීය වෙයාකර වාතා උදාන ඉති උත්තක ජාතක අභූත ධම්ම වේදල්ල දැන් මේ ආදී වශයෙන් කියන නවාංග සක්ති සාසනේ නැමති මල් වලින් යුක්තයි. ඊළඟට සතර සතිපට්ඨාන පතරී විපාද පරව සම්මත්ත දාන පංචේන්ද්‍රිය පංච බල සත්බුද්ධංගාද ආර්ය අෂ්ටාංග මාර්ගය යන මේ කිය සත්‍ය බෝධිපාක්ෂික ධර්ම නැමැති පුත්‍රයන්ගෙන් සූදවා. උන්වහන්සේ වදාළ මේ උතුම් වූ ධර්මයේ ධම්ම වරම් කියලා කිය එකයි. ඊළඟ සීල සමාධි ප්‍රඥා කියන මේ පුත්‍රයන්ගෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සුන්දරයි. ඉතින් සුවඳයි, විචිතුයි. ඒ නිසා උන්වහන්සේ මේ වදාළ ධර්මය අර මේ විමහාන මාසයේ පටමස්මින් ග්‍රීෂ්ම ඍතුවේ පළවෙනි ග්‍රීෂ්ම මාසයේ අපිවග මල් පිපුණු වනල හැබකට සමානයි සතූපමං කියලා කිව්වේ. ඒකට උපමාය කියන එකයි. සතූපමං සතහ උපමං. ඒක උපමා කරන්නේ සමානයි. ඊළඟට කියනවා නිබ්බාන ගාමී පරමං හිතාය නිබ්බාන ගාමී. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මේ නිබ්බාන ධාමය. ඒ කියන්නේ නිවනට පමුණුවන එකක් කියන එකයි නිබ්බාන ධාමය කියලා කියන්නේ. නිවන් මඟ කියලා දෙන එක. එහෙම නැතුව බුදුදහම මේ දේවගාමී හරි ලෝකගාමී හරි මේ භක්ම ලෝකගාමී හරි නෙවෙයි නිබ්බාන ධාමය. බුදුරජාණන් වහන්සේ නම් ලෝකේ පහළ වෙන්නේ මේ දිව ලෝකයට යන, එහෙම නැත්නම් මනුස්ස ලෝකයට යන, බබලෝකයට යන මාර්ගය විහිදරන්න නෙවෙයි. නිවනට යන මඟ හේලි කර්ම පිණිසයි. හේලිසයි උන්වහන්සේ වදා ධර්මයේ නිබ්බාන ගාමී. ඒ කියන්නේ නිවන් මාර්ගයට සමුරුවන එක. නිබ්බාන ගාමී පරමං හිතාය. එතකොට පරමහිත පිණිස. පරමහිත පිණිස. ඒ කියන්නේ උසස්ම සෝය පිණිස. නිවන් සෝය පිණිස හේතු එක. එහෙම නැතුව මේ ලාභකාර ජීවිත ප්‍රසංසා යන මෙන්න මේ කියන ඒවා කෙලිවි නෙවෙයි මහන්සේ මහා කරුණාවෙන් මේ ඉහළම යහපත වූ නිවන් මඟ නිබාල ගාමී ප්‍රතිපදාවයි මේ ධර්මයේ තුලින් දේශනා කළේ. ඒකයි කියන්නේ නිබාල ගාමී පරමං හිතාය සතෝපමං ධම්මවරං ආදේශ දනන්ති ආදේශයි කියලා වචනයක් දේශනා කළේ. අන්නේ බඳු වටිනා ධර්මයක් බුදුරජාණන් වහන්සේ ආදේශයි දේශනා කළේක. එතන මෙතන කියනවා කියන්න මේ උන්වහන්සේ වදාළ මේ ධර්මයේ එන වටිනා බවයි මේ ධාතාවෙන් පැහැදිලි කරේ. එතකොට කියන ඉදම්ති බුද්ධේ රතනං පනේතං ඒතේ රතේන සුවෝ. ඉදම්ති බුද්ධේ රතනං පනේතං මේ සපාගත බුදුරජාණන් වහන්සේ නැමැති තුන්වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නේ ආනුභාව බලයෙන් හේතේන සත්‍යේන මෙන්න මේක සත්‍යක්‍රියාවක්. මේ සත්‍යක්‍රියාව ආනුභාව බලයෙන් ඔබට යහපතක් වේවා, සිතක් වේවා, කාන්තියක් වේවා කියලා දැනගන්න ඊරකට මේ 12 වෙනි වාතාවේ සාමාන්‍යයෙන් දල අදහස හැටියට අපිට පැහැදිලි කරගන්න තියෙනවා. ක්‍රමකරන්තනේ සායනන්ත පොඩිද මේ පතමස්මින් ගින්නේ කියන එක විසංගිවුනහම කොහොමද සායන? ඒක අතන මාත්‍යා ඒක මේ සම්ලිපදයක් නෙවෙයි එතන. පතමස්මින් ගින්නේ කියන එතන දිවේ. පතමස්මින් කියන එක අපි ඕන විදිහට කියලා ගන්න පුළුවන්. පතමං අස්මින් ගින්නේ කියන එක. පතමස්මින් ගින්නේ. පතමං අස්මින් ගින්නේ කියලා ඒ විදිහට ඉඳන් දෙක ගන්න තියෙනවා. ඒක ගින්නේ කියන එක තනි වචනයක්. හරිද? පඨමස්මින් කියන එක ඉඳන් දෙක ගන්න හැටි පඨමං අස්මින් කියලා. ඕම් තේසම්. එමනම් ස්වාමීන් වහන්සේ අපි නැවතත් ලබන සතියේදී ඔබ වහන්සේ සමග එකතු වෙන්න බලාපොරොත්තුෙන් අද සමුගම ස්වාමීන් වහන්සේ මේ ඔන්න ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා. අපේ සෙනසුන් සමගට මේ විදිහට ධර්ම සාකච්ඡාවකින් සම්බන්ධයෙන්ට ලැබීම පිළිබඳව එතකොට අපිට ඒ ධර්ම කාරණා පිළිබඳව සාකච්ඡාවක් කරගන්න අපට අවස්ථාව තියෙනවා. එහෙනම් හොඳයි මම හමුගන්න කටියෙන් ධර්ම සාකච්ඡාව කරන්න කිනවත් හැම දිනකටම සුදුන් රත්නත්‍රය අනුභව වලින් මේ සම්මෝතකාගති සද්ධර්මයේ අවබෝධ කරගන්න අවශ්‍ය නැනනුවන පහර වේවා. මෙදනාද සම්මෝත ප්‍රාර්ථක ධර්ම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා වුත්තව මම සම්බන්ධනවා මෙදනාතම සුන් පිළිගොම් කරනවා. ප්‍රසන්න මහත්මයා ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. හොඳයි නේද ප්‍රසන්න මහත්මයා? ඔව් මහත්මයා. හොඳයි සර්. අපි මේ 10 වෙනි ගාථාවේදී කිව්ව අපි ඉගෙන ගත්ත සාසනසොට කියලා දුන්නා චතුව පහේ හිච්ච විපමුත්තෝ කියලා. ඊගාට ආචාචා පිටානානි අබ්බෝ කාතු නේද? එතෙන්දී ඊනවාසේ අපිට මතක් කරලා දුන්නා මේ අර ඒ සයවැදෑරුම් බලපතල පාප කර්ම කිරීම සඳහා අබ්බාභි වෙනවයි කියලා. ඒ සයවැදෑරුම් බලපතල පාප කර්ම මොනවද කියලා මේ 6 පොඩ්ඩක් මතක් කරන්න ප්‍රසන්න මහත්මයා. මට ඔක්කොම මහත්ක නෑ මහත්මයා. මේ අනන්තරේ පාප කර්මයේ බුදුන්ගේ ලේසර වීම සංඝ බේදය මව මැරීම පියා මැරීම ඒ කියන්නේ දේවල් හැම එකම මතක නෑ මාත්‍ය තමයි. හොඳයි. ජයන්ත මහත්මයා ඔබතුමාට මතක දෙහය පිළිවෙල. සහයගත මහත්මයා එතනදී කියන්නේ ඇත්තටම මේ අපතන මහත්මයා මතක් කරා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කරේවෙන් පාපියන් දහසකින් ලැස්තර වීම. ඒ කියන්නේ දෙකක් දෙකක් කරන අදහසකින් නෙවෙයි. නමුත් හිලිය කරන අදහසකින් ලැස්තර වීම නැවත මහරහතන් වහන්සේලා මරණයට පත් කිරීම. ඊට පස්සේ මා මරීම, පියා මරීම, ඊළඟ සංගභේදය. සංගභේදී කියන එකත් ඇත්තටම මේ කරන්න පුළුවන් මේ උපසම්පදා භික්ෂුවකට පමණක් කියන එකත් මතක් කර ගන්න වටිනවා. අපිට බෑ හාමුදුරුවෝ ලා දෙන්නේ කොට කියලා කියලා තරහ කර ගන්න එක නෙමෙයි. ඒක ඇත්තටම විනය රීති වෙනස් කිරීම තමයි ඒ සංගභේදී. ඒක කියන්නේ ඊළඟ ගමන් අවසානයේ කර මතක හැටියට ස්වාමීන් වහන්සේ කිව්වට වඩා වෙනස් දෙයක්ම මට මතක් වුණා. මේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය කියනවා නම් ඒක අනිවාර්යෙන්ම අපායගාමි කර්මයක් කියලා ස්වාමීන් වහන්සේ ප්‍රසවා වෙයි සාස්ත්‍රයේ බුදුරජාණන් වහන්සේ හර වෙනස් සාස්ත්‍රයෙන් වරේ පිළිගන්නේ කියලා අදහස. ඒ දෙකම එකට කියන එක මම හිතනවා අපිට බල බලන්න වටින දෙයක් කියලා. හොඳයි ඒක තමයි වර්තමාන. ඒක වචනේ මම ඒකට තමයි මතුකලේ මේ අර ඔබතුමා ටිකක් පැහැදිලි කරවු කාරණාව ගැන පොඩ්ඩක් අහගන්න මේ සංඝ ભેදේ කියන එක ගැන. සංඝ ભેදේ කියවන් පස්සේ කුමක්ද? ඇත්තටම සංඝ ભેදේ කියලා කියන්නේ මම කොබලගේ මහත්මයා දැනගන්න කැමති සංඝ ભેදේ කියලා කියවන් පස්සේ මෙතන මොකද මේවා අපි අහන්නේ මේ දැනගැනීම සඳහා මේ සංසාර ගමන ඉමා කරන උත්සාහ කරන ගමන කින් අපි අතින් වෙන්න පුළුවන් වැරදි තියෙනවා නම් ඒවා වගේ හදා ගන්න. සංඝ ભેදේ කිව්වන් පස්සේ මේ කාලේ ඉතින් මම මේ අපිට අහන්න ලැබෙනවානේ විවිධ ස්වාමීන් වහන්සේලා විවිධ විදිහට යම් යම් දේවල් දේශනා කරනවා. අපි වෙලද ධර්ම සාකච්ඡා කරනවා. මොකද අපිට සමල්ලාට හිතනවා මේ අමුතු කිව්ු දෙ වැරදි කියලා. ඊට පස්සේ ඒක අපි ගිහිල්ලා සමල්ලාට අපි තවත් සාමුදු කෙනෙකුට කියනවා ඒක මෙහෙම කියලා. අනිත් සාමුදු කියෝසේ ඒකට අතර අහම්දු ගැන යම් කිසි විදිහට මොකක් හරි ભેදයක් කරපන්. අකමැත්තක් ඇති වෙනවද? මේ තමයි වතු කරන පමණයි දේවල්. හනේ. ඒතර ඒ වගේ දේවල් මේ වත්තමද වැටෙනවද? නොවචන බවයි දැන් තවත් කිව්වේ. නමුත් අපි ඒක සාකච්ඡා කරමු. අපි අතින් ඒව වෙනවද? කෙසේ වෙතත් එවැනි දේවල් අපි කියක් කරන්න කියන්නේ ගියන් පස්සේ අපි අතින් අර ආර්ය පාවජ වගේ දේවල් වෙනවද කියලා දේ සමහර ස්වාමීන් වහන්සේලා අපිට අවිල යන කාරණාව නිස්මතු කරනවා. ඒක අපේ කෝණයට ගැලපෙන්නේ නැහැ. ඉතින් අපි සමහරවිට ඒක එහෙම නෙවෙයි කියලා කියාගෙන යනවා. එතකොට අපි අතින් දැන් නඩුවට වරදක් වෙන්න පුළුවන්. කොහොමද පොඩ්ඩක් මම හිතනවා ඒක පොඩ්ඩක් කතා කරලා වටනවා කියලා. පොඩ්ඩක් හරි නම් ඔබතුමාට. පෙරවන් කරනයි එහෙම දෙනාටම දලෝ තාප්පය මම මේ ගැන ඇත්තටම මේ අර අපි ස්ථිර මතයකට ඉන්න හොඳ නැහැ කියන තැනෙන් තමයි මම දකින්නේ. මොකද අපි අර අහන්න ලැබෙනවා එක විදිහෙන් මත දැන් එකක් ජාන්ත ඉදිරිපත් කළා සංඝ බේද වෙන්න පුළුවන් උපසම්පදා භික්ෂුන් අතරින් විතරයි කියලා. ඉතින් මම දකින්නේ ඒක එක මතයක් කියන විදිහට අර දෙලේන ඒවා අපි කියන්නේ මොනවද මේ ඉන්ටර්ප්‍රිට් කරද්දී ඒක විදිහට ඒවා තේරුම් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සමහර ඒවට කතා වල ඉවරගෙන සමහර ස්වාමීන් වහන්සේලා විස්තර කරනවා. ඒ කොහොම වෙතත් ඉතින් මම හිතන්නේ අපේ පැත්තෙන් අපි ටිකක් ප්‍රවේශම් වෙන එක හොඳයි. දැන් ඒක ඒ ස්වාමීන් වහන්සේලාට විතරක් අයිති කියලා තියෙන දේරගෙන පැත්තකට වෙනවට වඩා ප්‍රවේශම් වෙන එක කොයිකටත් හොඳයි. හැබැයි මම දකින්නේ දැන් ධර්ම කරුණක් ගැන විමසනා අදහසින් අපි එක ස්වාමීන් වහන්සේ නමක් මෙහෙම කිව්වා. ඔබ වහන්සේ ඉතින්නේ මොකද කියලා කියන තැනින් ඒ සංඝ දේවය පැත්තට යනවා කියන මොකද ඒක තමන්ගේ චේතනාව තමයි හැම දෙයක්ම බලපාන්නේ. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. ඉතින් ඒක ධර්මයේ විස්තර අදහසින් නම් මේවා කියන්නේ එතන කිසිම වරදක් වෙන්න විදිහක් නැහැ. මේ හැබැයි සමහරු ඇත්තටම චේතනාව කියලා මේ ස්වාමීන් වහන්සේලා දෙනමක් බිඳ ගන්න මේක කියන්න ඕන කියන පැත්තක් Tamanthak වලින් සමහර විට දෙයියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම වුණත් ටිකක් මම කියන්නේ ප්‍රවේශම් වෙන්න කියලා. හරි හරි ඒක තමයි අතට ඔව් මම ඒක තමයි මතක් මතු කරේ අනේ ඉතින් මොකද මම හිතන්නේ නැහැ ඒක මේ ධර්මයේ දැනගැනීම සඳහා මම විමසීමේ වරදක් නමුතර සමහර වෙලාවට ඔබතුමා කිව්වා වගේම අපි අර එක කණ්ඩායම වලට වෙන්න කැමතිනේ අපි හිතමු අපි x x කියන සංවාදිත එක්ක කතා කරනකොට උන්වහන්සේගේ කණ්ඩායම වලට වෙන්න අපි කියනවා මෙන්න y හමුදුරු මෙහෙම කියනවා කියලා එතකොට අපි දන්නවා x and y කොහොමද කියලා මත දෙක දින්නේ කියලා එතකොට මේ තොර යාදී නෑ නං ඒ වගේ අපි හිතේ අත තියෙන දේ අපිට නොදිනවත් වල වංශ ධර්ම හැටියට අපි හේරුකන්නේ හැමෝම අපිට කියලා දී තියෙනවා වංශ ධර්ම නේද චිත්ත ප්‍රක්‍රේෂන් මන්ත්‍රික වංශ ධර්ම මේ වංශ ධර්ම විදිහට ඔවා එනවාද මේ ධර්මයේ හොය විමේට තියෙන ආශාවල් තමයි පෙන්වුම් කරන්නේ නමුත් ඒ තුලින් එන්නේ අර කුලයකට වැටෙන්න තියෙන කැමැත්තද කුල කේසකට වැටෙන්න අර මේ හැමෝමගේ කුලයට මම වැටෙන්න තියෙන කැමැත්තද එහෙම වෙනවද කියලා ඒ වගේ තමා විසින් බැලිය යුතු ඒ දේවල් ඉන්නේ වෙලාවට බලලා ඉතු කාරණා කියලා තමයි මතක් වුනේ මේ පොබේ වහන්සේ බොහොම පිං සමාජයෙන් නෑ බැලුවත් මහත්තයා පොඩ්ඩක් එකතු කරන්න එහෙමයි මහත්තයා සංගපේදී කියන එක මම ස්වාමීන් වහන්සේ නමකකින් අහලා තේරුම් කරගත්තා ඇත්තටම ස්වාමීන් වහන්සේලා වෙන් වෙලා ගිහිල්ලා පොය කර්ම කෙරුවාම තමයිලු මොකක් හරි හේතුවක් පොඩ සංගපේදී වුණා කියලා සිද්ධ වෙනවා කියලා මේව කරගන්නේ ගිහියන් පින් සංඝයා වහන්සේලා බිදුවට ගියාට විශාල පාප කර්ම වෙනවා එනකට සංඝ බේදය වෙනවා කියන එක වෙන්නේ නැහැ කියලා තමයි මම තේරුම් ගන්න ඉන්නේ තේරුවන් ඔබතුමා කියුවා ඔබතුමා වෙනත් සම්මුණ ශ්‍රාවකයන්ගෙන් අහුවා ඒතකොට උන්වහන්සේ කියපු දේ තමයි ඔබතුමා කිව්වේ ඔබතුමා ඒක පිළිගන්නවා හොඳයි දැන් ඒ වගේම කොකරගේ මහත්මයා ඉස්සෙල්ලා මතක් කරලා ජයන්ත මහත්මයා කිව්ව දේ පවා අපි ඒක අපි ගන්නේ නැතුව දිච්චියකින් අපි ඒකත් එහෙමයි කියලා තියාගෙන අපි බලමු මේක අපිට අවශ්‍ය නොවන විදිහට කොහොමද ගන්නේ කියන කාරණාව. ඉතින් විශේෂයෙන්ම මේ ගාථාවේ දැන් කියන්නේ සහවස්ස දර්ශන සම්ප්‍රදාය ප්‍රයස්ත ධම්මජහිත බවන්ති කියලා මේ සෝතාපන්න විපස් සමගම සක්කායදිට්ඨි විචිකිච්ඡන් සීලබ්බතව අපි කියන්නේ තුන් කුණේ නැති වෙනවා කියලා. ඒ වගේ කියලා තමයි කියන්නේ මේ සතර පායේ බැඳෙන කෙනෙකු බවට තියෙන ඒ தત્ත්වය නැති වෙනවා කියලා මේ ආයාකාරයේ ආයවදාගම පාප කර්ම වලින් වළකිනවා කියලා කියන්නේ. එතකොට ඒක මේ සෝතාපන්න වෙච්ච පුද්ගලයෙකුට අදාළ දෙයක් හැටියට කියවෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේලාට කියලා නෑ. ඒක සෝතාපන්න වෙන්න පුළුවන් නේ ගිහි කෙනෙකුට නේද? එතනනම් ගිහි කෙනාටත් ඒ 6 වෙනි එක එනම් මේ චචාපචාරණ කියන එකේ ගැළපීමක් තියෙනවා කියලා මට නම් හිතුනේ. ස්වාමීන් වහන්සේලා අතර මාත්‍රම කියන එකත් නෙමෙයි වගේ. ආතය විදිහට නම් කොබලෝ හදන ඔබතුමා තියනවා නේ මොකක්ද කියලා හිතා. ඔව් බැලුවත් නැහැ මේ අපි දැන් සංඝ කියන එකේ තේරුමක් තියනවා මේ පිරිස කියන. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ සංඝතේ යනවා නම් සංඝයා වහන්සේ කියනකොට අපිට පැවිදි භික්ෂුන් වහන්සේලාමයි අපි තේරුම් ගන්න එනට පාළියේ සංඝ කියන වචනේ පිරිස කියන එකටයි යෙදෙන්නේ. එතකොට ආර්ය අට පුද්ගලෝ කියනකොට ඒ අපිට ගන්න වෙන්නේ ආර්යයන් වහන්සේලා අට දෙනා. මාර්ගයේ ඉන්න අය, ඵලයේ ඉන්න අය කියන සතර යුගල හතරක් කියන පැත්තෙන්. ඉතින් නම් දකින්නේ ඒ විදිහට නේ අපි රතන සූත්‍ර කියන්නේ සෝවාන් කෙනා ගැන නම් එතන ඒක දිවිපැවිදි දෙපැත්තටම අයිති කියන පැත්තෙන් තමයි නම් එතන ගන්න. ඒකට සංඝ කියන එකෙන් ඒ මුළු පිරිසම ත්‍රිසය කරන අවස්ථා තියෙනවා අපිට ත්‍රිපිටකේ හම්බ වෙන. ඒක ඒවයි මම කියන්නේ එක එකම තියෙන්න පුළුවන්. ඒ කොහොම එකක් අපි පරිස්සම් වෙන එක තමයි වැඩි. කියන්නේ මොකද මේ කර්ම ගැන මම වැඩි කතා කරන්න කැමති නෑ. ඒකට ඒක හේතුවක් තමයි බුදුරජාණන් වහන්සේ නා පැහැදිලිව කියලා තියෙනවා මේ කර්ම විශ්ය අචින්තයයි කියලා. කියන්නේ බුදු කෙනෙකුට විශ්ය වෙන දෙයක්. හැබැයි අපි බුද්ධ දේශනා උදව් කරගෙන මේ චේක වර්ග කිරීම වලට අපි මේවා දාන්න යනවා. ඉතින් මේ වෙයිදී අපි මං හිතන්නේ විශේෂයෙන් සමහර තැන්වල ප්‍රවේශම් වෙන්න ඕන අහන ඔඩියන්ස් එකත් එක්ක මං එක උදාහරණයක් කියන්නම්. මේ ලංකාවේ සිද්ධ වුණ මේ TV ප්‍රෝග්‍රෑම් එකක එක්කෙනෙක් ඇහුවා ඒ දේශක කෙනෙක්ගේ දිරිගැනෙන්නේ මේ කර්ම ගැන ප්‍රශ්න අහගෙන අහගෙන යනකොට අර අනන්තරීය කර්මයට දැන් අර අපේ කොහොමද සිද්ධ තර්කයක් නේ අසනීපව වෙලා මැෂින් වලින් වැඩ කරන කෙනෙක්ව අමාරිට ඉතින් ගලවන්න ක්‍රමිනේ පොඩි අයද. ඒක තමන්ගේ අම්මා හරි තාත්තට හරි ඒ තීරණය දෙන්න උනොත් මේ කනතරීය කර්මයක් වෙනවද කියලා. ඉතින් මේ වගේ අවස්ථාවල ඇත්තටම මම නම් හරි ප්‍රවේශම් වෙනවා. ඒක ගැන වැඩි කමෙන්ට් නොකර ඉන්න. මොකද ඔක බුද්ධ විෂයට අදාළ දෙයක් මේ කර්ම ගැන කියන එක. මේක නියත වශයෙන්ම මෙහෙමයි කිව්වොත් දැන් මේ සාකච්ඡාවේදී තන කියුණා එක අනන්තරීය කර්මයක් කියලා. ඉතින් ඊට පස්සේ මම සත්‍ය සිද්ධියක් කියන්නේ ඊට පස්සේ සතියේ මගේ මේ නුගේගඩ වැඩසටහන තියෙනකොට එක්කෙනෙක් මගෙන් ඇවිල්ලා ඇහුවා අර වැඩසටහන බැලුවද මේක ගැන මේ ප්‍රශ්නේ ගැන මොකද හිතන්නේ කියලා. ඉතින් මම ඕකම මොකද කියන්නටුව මම ඔය කතා ටික කිව්වා. ඉතින් ඒක එක්කෙනාගේ මත ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මේක නොවනින් ඉස්සන්න ගහමට ගලපලා ඒ වගේ අදහසක් දුන්නා. ඉතින් මගේ පෞද්ගලික මතය නම් එහෙම අපිට ඔක ගැන කියන්න ශක්තියක් නැහැ. මෙහෙම දෙයක් කියලා එයා අනුස්සත්තට කිව්වා. මේ රොක තියෙක ලොකු දෙයක්. මොකද මන්ට ඔය සිද්ධියට මුහුණ දෙන්න ඕනා කියලා. ඉතින් එයා හොඳටම කලකිරිලා මේ සතිය ඇතුළත බොහොම දුර්වල තත්ත්වයක සිටියේ. මේ කිසිම ආයේ භාවනා කරලත් වැඩන්නේ නැහැ. මේ මාර්ගයටලත් වැඩන්නේ නැහැ. මම මේ අනන්තීය කර්මයකට අහුවිලා කියලා බොහොම මානසික වශයෙන් වැටිලා සිටියේ. ඉතින් අන්න ඒ වගේ දේවල් වලින් අපි අනුන්ට අපිට නොදැන යම් කිසි පමිණ දෙවිලා සමහරවිට ඔකසල කරන සිද්ධාර්ථ ගන්න පුළුවන් අනන්තීය නෝනා. ඔබලගේ මහත්මයා මට එහෙම එකක් තමයි මාර්ගයෙන් වළක්වන්න. මට එහෙම එකක් හිතෙනවා ඔබතුමයි කියන කොටත් මේ ගාථා බලන කොටත් සමානව අපි මේ අද මේ අපිට මේ බොහොම සුවද කල්යාණ මිත්‍ර සාකච්ඡාවක් කියන්නේ හින්දා මම මේ කියන්නේ ආන්නේ. දැන් මට හිතුණා මේක මේ කියන කොටත් අපිට එහෙනම් ඒක අපිට කියන්නේ යම්කිසි කෙනෙකුට දැන් සෝතාපන්න භාවයේ පිළිබඳ පරීක්ෂණයකුත් වෙනවා මේක එහෙමනම් කියලා. මොකද ඒ කියන්නේ දැන් මේ ගාථාවේ කියන්නේ සෝතාපන්න වෙච්ච පුද්ගලයා බුදුදහමේ ගාථාවක් තමයි ඉන්නේ. කියන්නේ එයාගේ අතින් මේ ඔය කිව්වා වූ චචාබිචානානි අබබ්බෝකාසු මේ වගේ දෙයක් සිදු වෙන්න එයා අබ්බබ්බයි කියන්නේ එකයි හිතාමතා නෙමෙයි එක වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තමයි යථාර්ථය. ඒක දෙයක් වෙන්නම විදියක් නැහැ එයාගේ අතින් ඒක. ඒක නිසත්‍යය. සෝතාපන්න වෙච්ච කෙනෙක් අතින් ওই හයෙන් දෙයක් එකක් වෙන්නේ නැහැ. ඒක එහෙම තමයි කතාව. එතකොට එයා අතින් මේ මම මැරෙන්නේ නැහැ. පියා මැරීමේ පවයාර සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මම කියනවා එතකොට සෝතාපන්න වෙච්ච කෙනෙක් කියලා අපි හිතමු දැන් මෙතන ඔය මේ සෝතාපන්න වෙලා කියලා එයාට අවු කිව්ව අවස්ථාව එනවා දැන් අපි මම ඔය වගේ තත්ත්වයක ඉන්නවා මේ ටියුබ් එක ගලවන්න ඔය ගලවන්න කියලා තීරණය ගන්න. එතකොට එයා ගන්න තීරණේ මොකද්ද කියලා අපි ඒක ගැන අපි දැන් තීරණයක් ගන්න ඕනේ නැහැ. මම කියන්නේ මම ඒක ගැන උක තීරණ කළා මම මොකද කියන්නේ එයා ඒ වෙලේ ගන්න තීරණේ කුමක් වෙයිද එනික එයාට තියෙන කෙනෙක් නේද? ඒකෝ තමයි ඔබතුමා කිව්වද චේතනාව කියන දේවල් එහෙම බලපාන්නේ. දැන් එයාගේ කොහෙත්ම චේතනාවක් තිබ්බද මම මරන්නක් මේ ඔබතුමා හොබියා මරන්න ඝාතනය කරන්න. ඒ වගේ දේවල් ඉතින් හිතන්නේ නැහැ. කිසිවකට අපි උත්තර දෙන්න යනව නෙමෙයි. මට හිතුණා මේක මේ එකත් මතු ගන්න වටිනවා කියලා තම කිසියම් කෙනෙකුට තමා ඉන්න සමාජීය සම්බන්ධ පුද්ගලෙක් කියලා තමන් දන්නවා එක. ආම් සම්පෙන් කියන්නේ නැහැ. ඒකෝ එයා ඒ වෙලාව ගන්න තියෙන්නේ ඒක සමානව මේ කියන අද්දේ තේරුම් දන්නේ. ඔගොල්ලෝ මට කන්නේ ජලවත් මහත්තයා මේ මට යම් දෙයක් හම්බුණා ඒක අදාළව. ඒක මේ විනය පිටකේ පරිවාරපාලී උපාලි මහත්තයගේ ඒක සූත්‍රයක් කියලා කියන්නේ ඔය සූත්‍ර පිටකේ නෙවෙයි මේක විනය පිටකේ විදිහට සංඝ බේදක වර්ගය කියලා. ඒක යනවා මේ වහන්සේ කෙටෙක් අංගයන්ගෙන් යුක්ත වූ මහාන කල්පයක් ආයු ඇති පිළියම් නොකට හැකි මෙවිසත් අපායේ උපදනාසුල සංග බේදකේ වේද කියලා. ඒක දෙන හොඳ නමරණයක්. එහි කියන උපාලි අංග පස්කෙන් යුක්ත වූ මහන කල්පයක් ආයු ඇති පිළියම් නොකට ඇති නිර්සත්‍ය අපායේ උපදනාසුල සංග බෙදකෙක් වේ. කවර පස්කෙන්ද ය උපාලි මේ සත්නේ මහන අධර්මයේ ධර්මයේ දක්වයි. ධර්මයේ අධර්මයේ දක්වයි. අවිනේ විනයයි දක්වයි. විනය අවිනයයි දක්වයි. දෘෂ්ටිතරව පිහිටුවා කර්ම කිරීමෙන් ය උපාලි මේ අංගපසෙන් යුක්ත වූ මහා කල්පයක් කායවති පිළියම් නොකොට ඇති නිවිසත් අපායේ උපදනාසුරු සංගභේදකෙක් වේ. උපාලි අනෙකුදු අංගපසකින් යුක්ත වූ මහාන කල්පයක් ආයවති පිළියම් නොකොට ඇති නිවිසත් අපායේ උපදනාසුරු සංගභේදකෙක් වේ. කවර පසකින් යත් උපාලි මේ ප්‍රශ්නයේ මහාන අධර්මයේ ධර්මයේ දක්වයි. ධර්මයේ අධර්මයේයි දක්වයි. අවිනේ විනයයේයි දක්වයි. විනය අවිනයයේයි දක්වයි. දෘෂ්ටිය තරව පිටුවා උදේසීමෙන්ය. උපාලි මේ අංගපතෙන් යොත්ත වූ මහාන කල්පයක් ආයු ඇති පිළියම් නොකට ඇති නිවිසත්ත්ව අපායේ උපදනාසුරු සංග බෙදකෙක් වේ කියලා. එතකොට එතනින් තේරෙනවා මොනවාගේ කර්මද සංග බෙදකෙක් වෙන්න බලපාන්නේ කියලා. හොඳයි ඒක තමයි ඔබ ජයන්ත මහත්තයා ඔබතුමා එක කී කොටගෙන ඔබතුමා එක කී කියෙව්වා මේ බොහොම හොඳයි අනේ ඔබතුමාද ගාතේ තියෙන නිසා මේ සරල සිංහලින් පොඩක් ඔබතුමා ඉන්ටර්ප්‍රීට් කරලා පොඩක් කියන්න අපි වෙනේ ඒක තමයි හොඳයි ඒක තියෙනවා මේ කොහොමද මේ කල්පයක් නිරේ මේ පැතෙන් සුළු මේ අපාය යන සංගවේදකෙක් වෙන්නේ කියලා එතෙන්දී දේශනා කරලා තියෙනවා මේ උපාලි කියලා හඳුන්වන්නේ කොට දේශනා කරලා තියෙන්නේ මේ අංග පහක් කියලා තියෙනවා. එහෙනම් ඒ අංග පහෙන් යුක්ත වුණා නම් කවුරු හරි එයා සංග බෙදකෙක් වෙනවා කියලා. ඒ මොනවද? අධර්මය ධර්මය කියලා දක්වනවා. ධර්මය අධර්මය කියලා දක්වනවා. අවිනය විනයයි කියලා දක්වනවා. විනය අවිනයයි කියලා දක්වනවා. ඊට පස්සේ තියෙනවා මේ දෘෂ්ටිය තරව පිහිටුවා කර්ම කිරීමෙන් කියලා. ඒ කියන්නේ ඒකෙන් හිතා ගන්න පුළුවන් මේ දෘෂ්ටිගත වීමක් වගේ දෙයක් තමයි එතන තේන්නේ. ඒක මම තවදුරටත් පැහැදිලි කර ගන්න ඕන දෙයක් කියලා. ඒ අංගපතෙන් යුක්ත වූ ඒ මහාන කල්පයක් ආයු තියෙන ආයුෂ තියෙන පිළියම් නොකට හැකි කියලා කියන්නේ ඒකෙන් බේර ගන්න විදිහක් නැහැ. එකන නිර්සත්ත්ව කියන්නේ නිර්සත්ත්ව එක්ක අපායේ උපදනාසුළු සංගභේදකේ කරවක් කියන්නේ. දෙවෙනි එකේ තියෙන විශේෂතාව තමයි කලින් කියලා කිව්වේ මේ එයා කර්ම කරනවා කියලා. ඒ කියන්නේ අධර්මයේ ධර්මයේ කියලා දක්වනවා, ධර්මයේ අධර්මයේ කියලා දක්වනවා, විනේ අවිනේ විනේ කියලා දක්වනවා, විනේ අවිනේ කියලා දක්වනවා. ඊට පස්සේ දෘෂ්ටියකින් කර්ම කරනවා කියලා කියනවා. දෙවනි කියනවා ඒ විදිහටම යන්නේ උපාලි මේ සත්‍ය මහාන අධර්මයේ ධර්මයේ දක්වයි. ධර්මයේ අධර්මයේ දක්වයි, අවිනේ විනයයේ දක්වයි, විනේ අවිනයයේ දක්වයි, දෘෂ්ටිතර වූ තරව පිහිට උදසීම. උදසීම කියලා කියන්නේ මේ දේශනා කරනවා කියලා කියන එක කියලා තමයි තේරෙන්නේ. එහෙම දේශනා කරනවා නම් ඒකෙමුත් මේ සංගබේදකෙක් වෙනවා කියලා තමයි කියන්නේ. මේ විදිහටයි දේරුම් ගන්න තියෙන්නේ දරුවත් මහත්තයා මේක තව ඒක හොඳයි. ඒකට ඒක ඇත්තටම අපි අර කතා කරපු දේවල් ඒක කුඩුළු දෙන්නේ අතර සංගභේදයක් ඇති කරනවට වඩා මේ ඒ කියන්නේ මෙතෙන්ද කියන්නේ සංඝයා කිව්වා වූ සමූහය තුළ විසම් ભેදයක් ඇති කිරීම සඳහා ওই කිව්ව දේවල් හේතු සාධක වෙනවා එහෙම නම් නේද? ඒ කියන්නේ දැන් අර ඒක දැන් අපිට පැහැදිලිවම පේනවා. පෙනෙමින් තියනවා දැන් කියලා මට හිතෙනවා අර එක මතවලින් ආවුදුරු යුද විද දේවල් කියනකොට ඒක කණ්ඩායමක ඒක හරි කියාගෙන යනවා. එහෙනම් ඒ වගේ බෙදීමක් වෙනකොට සංගභේදේ අද කාලේ නම් බොහෝ වෙනවා බා පේන දේ නේද? අපිට හිතන විදිහට අපි වැරදි දන්නේ නැහැ. ඉතින් මොම්පින් ජයන්ත මහත්තයා ඒක අනුමත කරගන්න පස්සේ අර මට හිතන්නේ සංගභේදය ගැන මතන් කීපයක් සඳහන් කරන්න. සංගභේදයේ සූත්‍ර කියලා වෙන සූත්‍රයක් තියෙනවා. අර මට ජයන්ත මහත්තයා විශ්ල කතා කරේ මේ මහත්තයා කීපතරදී සංගභේදය කියලා කියන්නේ මම දන්නේ සංගය දෙන්නේ බෙද කිරීම නෙමෙයි කියන එක තමයි මම තේරුම් ගන්න තියෙනවා උගත් ස්වාමීන් වහන්සේලාගේ අදහස වෙන්නේ සංඝ දේශය කියලා අදහස් කරන්නේ අතන එතන තියෙන විදිහට හරියටම මතක වෙන්නේ මතකයෙන් කියනවා නම් ධම්මෝ අධම්මෝති දීපෙන්ති අධම්මෝ ධම්මෝති දීපෙන්ති කියන්නේ ධර්මයේ අධර්මයේ ලෙස පෙන්වා දීමත් අධර්මයේ ධර්මයේ ලෙස පෙන්වා දීමත් එතකොට විනයෝ අවිනයෝ දීපෙන්ති අවිනයෝ විනයෝ දීපෙන්ති කියන්නේ විනය කියන්නේ මොකක්ද අවිනය කියන්නේ මොකක්ද කියලා හරියාකාරව නොදැන ඒක ප්‍රකාශ කිරීම සහ ඒක දේශනා කිරීම. ඒ කියන්නේ ඒ වගේ පහක් තියමන මත හැකියිත ඒ පහ තමයි සංඝ බේද වෙන්න හේතුව. ඒකෝද සංඝ බේද කියන්නේ මේ ආනන්තරය පාප කර්මේ සමාන හා විශාල පාපය. ඒකෝද අපි යම් කිසි මයිජනේ සංඝයා වහන්සේලා තමයි හිතන්නේ මේ විශේෂ වැඩවත් වෙන්න. මොකද ස්වාමීන් වහන්සේලා ගොඩාක් ධර්මයේ දේශනා කරනකොට ධර්මය දැනගන්නට වඩා දැකගැනීමේ කියන්නේ ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගැනීමේ දේශනා කළ විතුයි කියන එක තමයි මේකේ ධර්මාර්ථය කියලා මට පැහැදිලි වෙලා හොඳයි සර් මහත්මයා මගේ තේරුම් ගන්න නැහැ මම හිතන්නේ ඔබතුමයි අවසාන කීප දේ ඔබතුමාගේ පෞද්ගලික මතයක් කියලා මම දන්නවා ඔබතුමා කලින් කීප දේ නැත්නම් ඔබ ජයන්ත මහත්තයා කලින් කීප දේත් එක්ක එකඟ වෙනවා සමානයි මම එහෙම කිව්වට වරදකට නෙමෙයි කිව්වේ මොකද මේ සමාජ ස්වයං වාස්ලාපිට කියන කතා කළාම තියෙනවා ඉතින් ධර්මයේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ නොවිත් අපේ ආමතුරු අපිට ධර්ම දේශනා කරනවා අපේ ගම්වල පන්සල් වල ආමතුරු අපිට බණ කියනවා මේ වගේ දේශනා මණ්ඩපයට ආමතුරු දේශනා කරනවා ඒ උන්වහන්සේ රසෝවාන් වෙලා නැතුව ඇති උන්වහන්සේට සමාන අවුල්කම කියනවා නමුත් උන්වහන්සේලාගේ ප්‍රතිපදාව තුළ උන්වහන්සේලා අවබෝධ කරගත්තේ දේවල් ප්‍රතිපදාව යනකොට එච්ච දේවල් අපිට ඒක දේශනා කරනවා ඉතින් ඒ තුලින් අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ඒ නිසා ඉතින් එහෙම මේ ප්‍රත්‍යක්ෂ ක්‍රටදිනම ඉල්ල කියන්න හිතන සමානට අපිට ධර්ම අහන්න විදියක් නැති වෙනවද වෙනකොට එහෙම තත්ත්වයක් වෙන්නත් තිබුණා ඒ නිසා මේ කිසිසත් ඔබතුමා කලින් පැහැදිලි කරපු දෙයයන්ට වහන්සේ කියපු ආකාරයටම ගැලපුණා ඒක බොහොම පින් හොඳයි මම හිතන්නේ මම යොමු වෙන්න සලස්නා කරේ වසන්ත මහත්මයාට වසන්ත මහත්මයා ඔබතුමාට හොඳයි ලබනාතුන් කෙරුවන් කරනයි ප්‍රශ්නාර්ථය මේ ප්‍රශ්නේ මෙතන මේ දෙන සතා විචානාම ඔබ සතා විචානාමේ අබබු කතුන් කියනකොට ඒ ගැන විස්තරයක් ඔබලත් මහත්මයා මාත් පුතත් බලනකොට තිබෙන මධ්‍යම නිකායේ උපරිපන්නකසේ මේ ධාතු බහුධාතුක සූත්‍රයේ තියෙනවා කියලා ඒක එක අනිත් එක අංගුත්තර නිකායේ අංගුත්තර නිකායේ ඒක විපාකක අර්ථාන පාළියෙන් නිර්මිත රචන කියලා මම දන්නේ නැහැ මම බලලා නැති කියන්නේ මේ වාක්‍යයක් කියන්නේ ඒ මොකද නම් ඉතින් තේරෙන්නේ නැහැ ඇත්තටම මේ ඒ ගැන මම හැබැයි ඉතින් ගොඩක් කරුණු දැනගත්තා ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්නේ මම නම් ඉතින් මේ පෞද්ගල කෙනෙක් හැටියට නම් සිරිම ස්වාමීන් වහන්සේලාගේ ධර්මෝදිකින් අපි ඒක ඉන්නිට අපි අහනවා මේ බක්කරස්ථාන ප්‍රතිපදාවෙන් අහලා ඒවා අරගෙන ඉතින් බුදුජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ පටිච්ච සමුප්පාදයේක තසාරසත්‍ය ගැලපෙනවද කියලා බලලා ඒ හැඟීම තුළින් අපි කොයි කියන බලවත් මහත්මයෙක් කියලා දැනෙන්නේ පොයින්ට් එක කියලා ඒක හම්බුගන්නේ අපි කිසි ෆූල් වෙනවා ඒ මොන ස්කෝරෙකට ගියා අපි ප්‍රධානීදී වාදිනු එක විභාගෙට ඒ කියන්නේ මොකද කියන්නේ විභාගයෙන් කියන්නේ ඒකනේද අපි ගාව අපිට ඒ බහ ස්කෝල් ටියුෂන් ගිහිල්ලා හරි කොහොම හරි කියලා අපිට මේ ටියුෂන් එක අපි දෙනවා අපි කොහොම හරි කරලා ගලපලා චතුරාර්යසත්‍යෙත් අර්ථසත්‍යද ගලපලා මේක දහම ඉගෙනගෙන මේ සත්‍ය ඥානෙට එන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක ලොකුදක්. ඉතින් ඒ ප්‍රේම කියන කෙනෙක් එහා මට කියන්න දැන් නැහැ කොහොමද? ඒක නැහැ බොහොම පින්. ඔව් ඔබතුමා බොහොම නිවැරදිව මේ ඒක තමයි තමන් ඉතින් ඒ ඔබතුමා කිව්වා වගේ ඒ අවසාන පරම ඒ කියන්නේ පරම අපේ ඒකයන අදිස්ථානයේ නිර්වාණය නම් ඉතින් එතෙන්ට යන තැන විදියට තමන්ට දේවල් සිදු වෙනවා නම් තමයි තමන් තමා දන්නේ. එනකොට පේන්නේ නැහැ. තමන් ඉතින් සමන්ට පෙනෙනවා නම් කිසියම් ධර්ම දේශනාවක් කරන කිසියම් දේශකයන් මාචික දේශනාවක් දාත් ගැලපෙනා මට මගේ ගමනට කියලා ඒකමයි කළ යුතු වන්නේ. ඒක හැබැයි ඒක වෙන කෙනෙකුටත් පටවන්න යන්න ඕනේ නැහැ. මොකද වෙන කෙනෙකුට වෙනත් විදියක් වෙන්න පුළුවන්. ඒ ඉතින් අපි කාගවත් හිත විදවන්නේ නැතුව කාටවත් අපහාසයක් හිත විදවන්න ඕන ආකාරයට මේ ධර්ම සාකච්ඡා මණ්ඩපීදීපවා අපි ඉතින් ඒ කට්ටියට මේ මාධ්‍යයක් පමණක් කරගෙන කතා කරන්න අවස්ථාව දීලා අපි කතා කරමින් මොකද මේ කරන්නේ අපි මේ වේලාවේදී අකුසල් නොකර මෙතන හිත ධම්ම විචේ පවත්තමින් අපි බොහෝ හොඳ කුසල් සිතකින් ඉන්නවා. ඒක අපි හිතේ තියාගෙන අපි ඉදිරියට ඒ වගේ කටයුතු කරමු කියන එක තමයි මතක් කරන්න හිතුනේ. මම කැමති ඊගාවට යොමු වෙන්න මේ ප්‍රශ්නයක් කෝකේ සාකච්ඡාවට අදාසක් උත්තු ගන්න කියලා ගෞරවයෙන් සේන මහත්මයාට. සේන මහත්මයා මේ ඊගාව ගාථාවේදී අපිට ගෞරවණීය වාසි කියලා දුන්නානේ අර කිංචා පිසෝ කම්මන් කරෝති පාපකම් කායන වාචා උද චේතසාවා අබබ්බෝ සෝතස පටිච්චාදාය අබබ්බ තාදිත්ත පදස උත්තා කියලා. ඉතින් ඒකෙදි කියවෙන්නේ මේ කයෙන් වචනෙන් මේ එහෙම නැත්නම් මේ මනසෙන් පිටින් එහෙම මේ අකුසල ධර්මයක් පාප කර්මයක් කිරීමට නුසුදුස්සෙක් වෙනවා කියලා. ඒ කියන්නේ අභව්‍ය පුද්ගලෙක් වෙනවා කියලා. ද කිව්වේ එහෙම නැත්නම් එහෙම පාප කර්මයක් වුණාම ඒදී සංගවා ගැනීමට නසුදුස්සෙක් එවන්න සංගවා ගැනීමක් නොසිදු වෙනවා කියන කාරණාවද ඒ කිව්වේ කියන එක ප්‍රශ්නයක්. එතකොට ඒ අනුව එකෙන් කියවෙනවාද මේ සෝතාපන්න පුද්ගලයෙකුටත් ඒ කියන්නේ දිට්ඨි සම්පන්න වෙච්ච පුද්ගලයෙකු අතිනොත් කයෙන් වචනයෙන් සහ මනසින් මේ කිව්වව තුන්දරින්ම කිසියම් පාප කර්මයක් වෙන්න පුළුවන් කියන තැනකද හින්තේ කියන කාරණාව පොඩ්ඩක් අපි සාකච්ඡාවට ගමු. සේනමත් එයින් පටන් අරගෙන පෙරලන් සරණයි. මම දලතුමත් ඔය ප්‍රශ්නෙට ඊළඟට එන්න මම පොඩි දෙයක් කියන්නද මේ සංඝ වේදය පිළිබඳව කියන්නේ කවද කියන්නේ? ඔව් මේ ඇත්තටම අපිට මම උදාහරණයක් ගන්න ඇයි දැන් අර මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලා 500ක් මේ නොමගයවලා හරවගෙන ගියා මේ උන්වහන්සේගේ මේ විපුත් ගුරුවරයෙක් හැටියට අරගෙන මගේ සාසනයට එන්න කියලා අඳගහගෙන ගියා. එතකොට එහෙම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කැපනේ කියපු දේවල් උන්වහන්සේ කැපයි කියලා අලුත් සීල පද්ධතියක් හැදුවා. එතකොට මේ මට ඔක්කොම මතක නැහැ. උන්වහන්සේගේ ඒ තිබුණා දස අපකවස්තු වගේ මට මතක ඒ විදිහට කියලා ඒකීපයක් මට මතකයි මේ ස්වාමීන් වහන්සේලා රුක්ත මූලික වෙන්න ඕනේ කියලා. තිබුණා පාංශුකෝලික වෙන්න ඕනේ කියලා තිබුණා නිර්මාංශ භක්ෂක වෙන්න ඕනේ කියලා තිබුණා පැතුමි රාත්නවන නොපැතුමි නීරාත්නවන මැද තියෙන ඇල්කොහොල් කියන්නේ මද්‍යකාරයේ ගත්තට කමක් නැහැ කියලා තිබුණා. ඊළඟට ඉරහැරි හෙවණැල්ල අඟලක් දුක්තරතුරු දානීය වැඳීම කමක් නැහැ කියලා. අනිමේ ආකාරයට බුදුරජාණන් වහන්සේ පණවක ශික්ෂාපද වෙනස් කරලා අමතර ඉදිර ශික්ෂාපද පනවලා. එතකොට උන්වහන්සේකට අහුණා සංඝ දේවයට. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක ඒ උදාහරණයක් මම සංගදේදී කරපු කිරීම ගැන මතක් වෙනවා. මේකම මේ ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත එකක්. ඔක්කොම නම් මට මතක නැහැ. ඔය කීපයක් මම කිව්වේ ඒක එක උදාහරණයක්. ඊළඟට මේ මම මතක් කරේ සේමති මහත්මිය ඇත්තටම අර මේ අර මේ සෝතාපන්න වෙච්ච පුද්ගලයෙකුට ඇත්තට මේ ගාථාව කියන්නේ නම් මම පළවෙනි ප්‍රශ්න උත්තරේ මම දීලා කියන්නම්. ගාථාව කියන්නේ කයින් වචනෙන් සිතෙන් පාප කර්මයන් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මේ එහෙම වුණාත් ඒක සංගවන්න එයා අභව්‍ය වෙනවා කියන එකයි කියන්නේ නේද? මට ප්‍රසවනස් කියන විදිහට තේරුනේ එහෙමයි. ඒ කියපු දෙය එයා සංගවන්නේ නැහැ කියන එක වගේ නේද කිව්වේ? ඒකයි ඒ සෝතාවන්න සුදුලා පාප කිරීමක් කරනවාද කයින් වචනෙන් හෝ එහෙම නැත්නම් සිතින් ඒ පුද්ගලයා ඒ පාප කර්මය සංගවීමට සුදුසුසෙක් වෙනවා. එහෙනම් කියන්නේ එයා සංගවන්නේ නැහැ කියන එක. ඒකට ඒ මත ඉඳලා මම අහන්නේ මේ එහෙමනම් අපිට මේකෙන් කියවෙනව නේද සෝතාපන්න වෙච්ච පුද්ගලයන් අතිනොත් කයෙන් වචනයෙන් සහ මනසෙන් කිසියම් පාප කර්මයක් වෙන්න පුළුවන් කියන කාරණාව. මම ශ්‍රීමති මහත්මියකින් ඒකට කිසි පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඊට පස්ව ඉතාම ගෞරවයෙන් අපේ මේ පද්ම මේ අපේ සහෝදරී ජයම වෙනවා. හොඳයි ශ්‍රීමති මහත්මිය. මහත්මයා ඒකට දැන් සෝතාපන්න වෙනකොට කෙනෙක් සෝතාපන්න වෙනකොට අපි ඉගෙන ගත්ත අකුසල සිත් 12ක් තියෙනවා. ඒ අකුසල සිත් 12න් ලෝභ සහගත සිත්වල තියෙන සෝමනස්ස සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත කියන ඒවා දෘෂ්ටිගත 34 සෝමනස්ස සහගත ඒවයි අසංකාරික ප්‍රසංකාරික ඒ දෙකයි උපේක්ෂා සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත අසංකාරික ප්‍රසංකාරික කියන ඒ හතර කෙරෙන්නේ නැහැ. ඒ හතර කෙරෙන්නේ නැති වුණාට තව කියනවා දෘෂ්ටිගත විප්‍රයුක්ත කි. එතකොට ඊළඟට කියනවා දේශිත දෙකක් තියෙනවා. එතකොට කාමරාග පටිජ සෝතාපන්න උත්තමේකට තුන් වෙලා හරි තියෙනවා. එතකොට ඒ ආකාරයට බැලුවමම ඒ අකුසල් සිත් පහළ වෙන්න යම් කිසි අවස්ථාවක ඉඩ තියෙන බව තමයි අදහස විතර ආවේ. එතකොට ඒ වගේ සිත් ඇති වුණා. උන්වහන්සේ ඒක ගිහිල්ලා උන්වහන්සේගේ මේ ඉන්න තවත් ස්වාමීන් වහන්සේ නමකට හරි වැඩිහිටි මේ දේවෝපාද්‍යයන් වහන්සේ නමකට හරි කියලා ඒවා ආයත සංග්‍රහය පිටනවා කියන අදහස තමයි ඒ ගාථාවෙන් මේ මම අවබෝධ කරගන්නේ. පෙරලන් සල්නේ. දැන් පත්මවන්නේ අපිට අපි ආර්දනා කරන්නද අවශ්‍ය යමක් කියන කීල් දෙන්නේ. පෙරලන් සල්නේ මොන ලක්ෂණයි දේශනා කරනවා. මට උත්තරම් කියන්න දැනවත් නැහැ. සිත් කියන මම උත්තරම් දන්නේ නැහැ. මම දන්න තරමින් නම් දැන් සෝවාන් වෙච්ච කුද්දේසුගේ නැති වෙන්නේ විචිකිත්සා සීලබ්බක පරමාර්ථ මොකද අනිත්‍ය කොහිතරයි මේක අපේ අතින් කියන්නේ සවන් දෙක පිටුදෙන් අපි වැරදි සිදු වෙන්න පුළුවන් වැරදි සිදු වෙනවා මේ ලෝකෙදීලා කියනකොට මම දකින විදිහට නම් ඒක සංගවන්න කිසිම හේතුවක් නැහැ මත අපේ අතින් යන කිසිවක් සිදු වෙනවා නම් මේකට ඒක සිදු වුණා කියලා දැක ගන්නවා දැක ගැනීමෙන් තවත් එහෙම දෙයක් සිදු නොවෙන්න නෙවෙයි පැත්තට ක්‍රියා සමංගේ අවධානය යොමු කර ගන්නවා මම මට ඇති මේ වගේ දෙයක් සිදු වුණා මම ඒකෙන් කොහොමද වැළකෙන්නේ කියලා නමුත් ඒ සිදු වුණු දෙයට මුහුණ දෙනවා ඒකට බයක් නැහැ බයක් හැකියක් නැහැ මගේ ඒ වැරදි සිදු වීම අංගන්න සිටින හේතුවක් මම දකින්නේ නැහැ. මෙතන. සිරුවන් සරණයි. සාදු සිරුවන් සරණයි. ඔව්. එතෙන්දී ඒක තමයි ඔබතුමයි කිව්වා වගේම ඒ කියන්නේ සංගවන්න හේතුවක් නැහැ. ඒ කියන්නේ සංගවන්නේ සංගීවා සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක අපිට කලින් කිව්වා වගේ ඒක හිතාමතා සංගවන්නේ නැහැ කියන එක නෙමෙයි. එහෙනම් අපි කාටවත් කියන්න ඕනේ නැහැ. වාසෝතපන වෙලා නම් සංගවන්න එපා කියලා කියන්න කියලා. එකේ බීම වෙන දෙයක් ඒක එහෙම තමයි ඒක තමයි ඒක ડિෆෝල්ට් වගේ එහෙම වෙන දෙයක් ඒක තමයි ගලුවත් මාත්‍යා මේ පොඩි දෙයක් මම අහන්න කවුරු හරි දන්නවනම් කියන්න මේ මහානාම තියෙන මේ ශාක්‍ය මේ රජතුමා ගිල බුදුරජාණන් වහන්සේට ගිල කියන සෝවාන් වෙලා හිටි එයා ගිහිල්ලා කියනවා අපි මේ මිනිස්සු මරන්න වලට අත්සන් කරනවා රජතුමා වශයෙන් කාන්තාව ඇසුරු කරනවා එතකොට මම මරුණාම මොකද්ද වෙන්නේ කියලා. එතකොට බුදුජානනාංශ කියනවා ගිතෙල් හට්ටියක් යටට ගිහිල්ලා පිපුරුවාම මේ ඒක උඩට එනවා වගේ කියලා. එතකොට ඒ වෙලාවෙදි තෙපෙන්දි හැගෙන්නේ සමහරවිට ඒ අකුසල කර්ම වෙනවා කියලා ඒ මහානාම කියන මේ චක්කුවා මේ රජතුමා කියනවා කියලා මට තේරෙන්නේ. ඒක පුළුවන් නම් ජයසමත්ල කවුරුත් තේරුම් කළ දෙන්න තේරුම් ගන්න. හොඳයි තමයි යන්ත වර්ගය වෙන යන්ත වර්ගය එක්කම පොකලික මාතෘකාවට වෙන ඒ ගැන මම අත්‍යවශ්‍යම දැනෙන්නේ නැහැ මොකද බලමු පස්සේ විරාකවලම දබස් මහත්තයා මම පොකලික මාතෘකාවට වෙන පස්සම ආයෙත් පොකලික මාතෘකාවට දබස් මහත්තයා මේ දැන් අපි මේ සාකච්ඡා කර අහන්නේ ගොඩක් වෙලාවට සෝවාන් වුණාට පස්සේ යථාගත වෙන්නේ සුගතිගාමි වෙනවා කියන මට්ටමේ ඉඳා ඒකයි එහෙම තමයි ධර්ම තමයි. හැබැයි මට පේනවා දැන් ඒ බලාපොරොත්තුෙන් මේ සෝවාන් වීමගෙන කතා කරන්න ගියොත් මට නිකන් හිතෙනවා සෝවාන් වීම බොහොම දුරයි කියලා. මොකද මේක මේ සක්කාය දිට්ඨිය මත කරන දෙයක්. මම අපාගත නොවී ඉන්න සුගතිගාමී වෙන්න කියන මට්ටමින් තමයි මේක හොයන්න උත්සාහ කරන්නේ. ඉතින් මම දකින විදිහ තමයි දැන් සෝවාන් වෙන කියන කවදෝ දෙයක්. ඒ අවබෝධයේදී එනකොට අර අනිත් අපේ කියන්නේ පද්මහත් මේ මතක් කළා මේ කැඩෙන සංයෝජන තුනක් තියෙනවානේ. ඒක අනිවාර්යෙන් මේ සංයෝජන තුන කැඩෙන්න ඕන. සක්කාය දිට්ඨි චිත්තා ප්‍රීලබ්බත පරමාර්ථ. එතකොට එතන එක කාරණක් තමයි ශීලබ්බත පරමාර්ථයේ කැඩෙන්නේ සෝවාන් වෙනකොට. එතන මට හිතන දෙයක් තමයි ඒ වෙනකන් ශීලබ්බත පරමාර්ථයේ තියනවා යම් කිසි නැත්තමකට. ඒක අපි කොච්චර තරකකටවත් මේ සීල මෙහෙමද මෙහෙමද කියලා බොහෝ විට ශීලබ්බත පරමාර්ථයට අහු වෙලා කතා කරනවා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි පරිස්සම් වෙන්න ඕන දැන් ගොඩක් තියෙනවා. මේ කියන්නේ කතා කරන්න එපා කියන එක නෙවෙයි, අපි අහු වෙන්න පුළුවන් දැන් ටිකක් මතක් කරගන්න. ඒ තමයි ඊළඟට දැන් අපි ගොඩක් වෙලාවට දැනුමින් විතරක් මේ කතා කරන්න යන්නේ. දැන් මට මතක් වෙනවා අර සමහර සූත්‍ර තියෙන අකෝසන්දිය සූත්‍ර වගේ අද අපේ පාවින්නාත් මතක් කළා. ඒකේ අර සම්මින්නහන්සේලා හතරකට ගැන සාකච්ඡාවේදී ඒක ලොකන්න කරන්නේ නෝ එහෙමයි මේක ඒ උත්තරේ දෙන්න කියනවා ශ්‍රද්ධාවෙන් තොරව, ඒ කියන්නේ හැදීමෙන් තොරව. ඊළඟට අපි කැමති වෙන ගැතියෙන් දැන් අපි සමහර මතවලට කැමති වෙනවා සුචියෙන්, සුචියෙන් තොරව. ඊළඟට පරම්පරා කතාවෙන් තොරව. ඊළඟට අර තර්කයට අහු වෙලා මෙහෙම මෙහෙම කියන හින්දා අන්න ඒකෙන් තොරව ඒ දෘෂ්ටියට අනුව වැටහීමෙන් තොරව මෙන්න මේදී අවබෝධ කරගත්තට සත්‍ය විචාරින් කියන විදිහට තමයි මේ ප්‍රශ්න කරන්නේ ස්වාමීන් වහන්සේලා අපට දෙනවා කියන්නේ. ඉතින් අපි අර දැනුමින් විතරක් කතා කරනකොට අපි නොදැනෙන සමහර විට මේකට ඒවට යන්න හදනවා. ඒතර මහා නාම සත්‍යයටත් බයක් හිතුණා. මගේ මේ වගේ පව් කෙරෙනවා මේ. ඒ කියන්නේ තමන්ගේ රාජකාරියේදී බොහොම මේ දේවල් කරන්න වෙනවා, මරණීය දණ්ඩ මෙහෙම නියම කරන්න වෙනවා. ඉතින් එහෙම වෙලාවක නිරුපත් එහෙම මේ අපාගත වෙයිද කියලා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අර උපමාව දෙන්නේ, දිතල්වල උපමාව දීලා එහෙම දේශනා කරන්නේ. ඉතින් මේ කියන උත්සාහ කරේ දැන් අපි එක තර්ක වලින් මත හොගත්තට එතන එහාට යන්න ඕන, යන වැඩ පිළිවෙල තෝර ගැනීම සඳහායි මේක වෙන්න ඕන. එතකොට මේකට උත්තර එතනම තියෙනවා වගේ. මම එක එක සමහර දේවල් දැන් අපි කතා කරාට එක හොඳටම පැහැදිලි දැන් මේකේ ක්‍රිය මතයකට එන්න බෑ. කියන්නේ අපි කියමු අර සංගදේවි කතාවේදී ආවේ ධර්මය අධර්මය කරන එකනේ පළවෙනි එකාවේ. ඉතින් දැන් අපි අද කාලේ දැන් ස්වාමීන් වහන්සේලා කීප නමක් ගත්තොත් ධර්මය ගැන එක එක මත තියෙන්නේ. ඉතින් කවුද ධර්මය අධර්මය කළේ කියන එකත් ගැටලුවක් වෙනවා. ඔක්කොම හරි වෙන්නත් විදිහක් නැහැ. සමහර විට ඔන්න ඔයදී ගැටලු වෙනවා. එතකොට අපි දැන් ධර්මය කියලා හිතාගෙන ඉන්න එක කවුරු හිතන්නේ නැහැ කියලා. හරි කියන තැන අනුව ඒවයි ඒකයි දැන් තියෙන්නේ අවබෝධය අනුව මහා ලොකු තරහයක් තියෙනවා. Taman දැනට හිතන් ඉන්න එක සමහර විට Taman තුළින්ම බැලුවොත් මම මේක අවුරුද්දකට දෙකකට කලින් හිතන් හිතේ කේද දැන් ඉන්නේ මේ කරුණ ගැන. ඒකට තව අවුරුද්දක් විතර යනකොට තව මොනවයි ඉතින් මම කියන්නේ මෙතන අපි අර දැඩි මතවලට එන්න හොඳ නෑ මෙහෙම තිබුණා කියලා. Taman විරුද්ධව හොයන පැත්තෙන් බලන්න කියන පැත්තේ තමයි මම ඉන්නේ. ඔව් වෙන ඒක හරි එහෙම තමයි අපි ඉන්න ඕනේ. නමුත් අද අපි මේ සාකච්ඡාව තුළම කරන්නේ මේ රතන සූත්‍රයේ මේ ගාථා වලින් මතුවලා විස්මතු කරලා දීලා අපි ස්වාමීන් වහන්සේ වචනෙන් වචන පැහැදිලි කරලා අපි විස්මතු කරලා දීපු අපිට තර්කයක් නැතුව ඇත්තයි කියලා පිළිගන්න පුළුවන් දෙයක් විස්මතු කර ගන්න බවනේ. දැන් ඒ කියන්නේ දැන් කුලසුනි ගාථායි මම උත්සාහ කරන බැලුවේ අහපු අර ප්‍රශ්නේ මම මේ ගාථා විදිහට දකින්නේ සෝවාන් කෙනාගෙන් වැරදි වෙන්න පුළුවන් ඔය කියපු ආනන්තරීය කර්ම පහයි දැන් මේක මිත්‍යා දෘෂ්ටියයි කියන නැත්නම් ඊට පස්සේ මේකව අපාදාමී වෙන කර්ම ටික නේද. ඒ වෙරෙන්න ඉතුරු ඕන කර්මයක් වෙන්න පුළුවන් කියන තැන තමයි මම ඉන්නේ. හැබැයි අර පිළිවෙලදී එයා ඒක සංගවන්නේ නැහැ. සංගවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ සඳහාමයි නම් දෙන්නේ බුදුරජාණන් වහන්සේ පනවපු විනය නීති සංගයම හම්සලට. මොකද ඒ සුදු වරදක් හරි වුණොත් ඒක ආපත්‍යක් වුණොත් ඒක හදාගන්න ඉඩ දීලා තියෙන්නේ ඒ විනය කර්ම වලදී තියෙන්නේ ඒක ප්‍රකාශ කරන්න ඕන. අනිත් සංගයයි කියන්නේ ඒ ප්‍රකාශ කිරීම නෑ. එතන අර සත්‍ය මේක නෙවෙයිද සඳවන්න බෑ. සංගෙව්වත් සංග සමාජයට අයත් වෙන්නේ නෑ කියන පැත්ත. ඒකට ඒක සංගය මහන්සේට ඒක දීලා තියෙන්නේම ඒකට පුරුදු කරන්න කියන වගේ අදහසක් තමයි මගේ තියෙන්නේ. ඒක වැරදි වෙන්න පුළුවන්. වැරදි වුණාට ඒවා සඳවන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක. පරිවර්තන සාධන ඒක මුතමනේ ඔක්කොම සමානවද? හා සමානයි. මේ සාකච්ඡාවම සිද්ධ වෙන සංගබේ දෙයක්ම ගත්තම් අපිට කියන්න පුළුවන් කමක් නැහැ නේද? කෙනෙක් කියන දෙයක් අහලා එයා මෙන්න මෙහෙම කිව්වා කියන්නේ ඒ කියන්නේ අපි දන්නේ නැහැ ඒ කියන එක්කෙනාගේ සිත්තේ ඒ වෙලාවේ තිබුණේ. ඒක එතනින් මම කියන්නේ දැන් පොවක් දෙයක් කරන්න නම් මම හිතනවා මම ඉස්සරවල හිතන්න ඕන මතකෙත් කරන්න ඕන මම මෙන්න මේ අදහසින් මේක කරනවායි කියලා චේතනහම් දුක්කේ කම්මෙන් වදානේ කියනකොට එතකොට එතන ඒකේ වැරදි චේතනාවක් නැතිව කෙනෙක් අතින් වැරදක් සිදු වෙනවා නම් එතක ඒකව කර්ම ඇතිදී ඇතිද කියන එකයි මම ප්‍රශ්නේ කරන්නේ. සමහරවිට පොග්ලේ මාත් නේ ඔබතුමා දැයි ප්‍රශ්න යොමු කළේ. හොඳයි. මේ අපි සංගවේදී මම මේ කතා කරන කැමති විදිහේක තමයි යකත් නේ. තාමත් නෑ. අපි දැන් අද කාලෙකත් අපිට තේරෙනවා මේ ඒක පෙට්ටෙක් වගේ මේ සංගයවාන් කියලා මම දිලා ඉන්නවා, දිලියස් දිලා ඉන්නවා. ඉතින් මේක අර ගැඹුරින් හිතුවොත් නැතන සංගවේදයක් වෙලාද නැද්ද කියන එක. ඒක එතන මන් දාන්නේ අර ඔබතුමිය කිව්වද ඇත්තටම මේ සංගතේදීක් කිරීමේ කඩාගෙන බිඳගෙන කොටපත් වෙන කරගෙන යෑමේ චේතනාව මුල් කරගෙනද මේක කියන්නේ නැත්නම් මේ එහෙම නෙවෙයි නම් මන් දකින්නේ ඒකේ වරදක්. මොකද මොන මතේ කිව්වත් මම හිතන විදිහක් තමයි කිසිම ස්වාමීන් වහන්සේ නමක් මේ අනිත් කට්ටිය වැරදි මාර්ගයට පොළඹවන්න හිතාගෙන කියලා ධර්මයේ දේශනා කරන්නේ. ඒ තමන් අවබෝධ කරගුව එක තව කෙනෙකුට කියා දෙන්න හොඳ චේතනාවෙන්මයි ඒක කරන්නේ. ඒක මෙතන ගැටලුව තියෙන්නේ අවබෝධයේ තේකමත් සම්වල වෙන්න පුළුවන්. ඒක කෙනෙක් හරි වෙනා විතරේක තව කෙනෙකුට ඒක ඒ අවබෝධමත් තමන්ම වැරදි කියලා කියනවා. ඒකට ඒකට තවත් පැත්තකින් කියනකොට ඉතින් ඒක තීරුම් ගන්න අය ඒ මතයට යනවා. ඒක මන් දකින්නේ මේ සංග වේදයක්ම කියලා. මොකද අද කාලේ එහෙම ගත්තොත් ඉතින් හැමතැනම සංග වේදේ තමයි තියෙන්නේ. කවුද මේකට අහුනෝනේ කියලා හොයාගන්නේ කයි අමාරු වෙන්නේ. ඒක ධර්ම සෙවීම චේතනාවෙන් එහෙම වෙන්න ඕන කියන එකේ තමයි වන්නේ. අර නිකන් අන්දර මේකට එකඟ වෙලා මේ සංගතයකට අවුයි කියලා බයි සත්‍යයට වෙන්නේ නැතුව මොනින් මේ නසන්න ප්‍රශ්න කරන්න ඒකයි යෙදিলা බලන්න ඒ ධර්මයට කරලා බලන්න කියන පැත්තෙන් අපිට තමන්ගේ චේතනාව තියෙන්නේ දෙවිදයක් ඇති කරන්නා මේ කලහරි වාදයේ ඇති කර ගන්නවා කියන්නේ ධර්ම සෙවීමයි ධර්ම තේරුම් ගැනීමයි තව කෙනෙකුට ඒ තමන් අවබෝධ කරපු දේ සෙන්නලා දෙන්න දැනපිනම් අවබෝධ කරගන්න. එයාට ශක්තියක් තියනවා නම් අවබෝධ කරයි නැත්නම් කරන්න දෙයක්වත් නැහැ කියන මට්ටමේ. පෙරොන් කරන. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවානේ මම කියන නිසා විශ්වාස කරන්න සම්පත යාම බලන්න. මම කියුවේ කියලා කිව්වත් විශ්වාස කරන්න එපා. එතකොට අපිට ප්‍රයා බලන්න මෙන්න ස්වාමීන් වහන්සේද ළඟට ගිහිල්ලා ඉන්දකේම බුදුදහමෙන් වහන්සේට කාලෙත් නම් කරලා බුදුදහමෙන් වහන්සේට නිස්සකම ගිහිල්ල කියවන්නේ අනේ සම්පූර්ණ මෙන්න මේ ආමුදිරිය මෙන්න විදිහ මතයක් කියන්නේ. කියන්නේ ඒ සියලුම කරන්නේ ඉන්දකසම චේතනාවක නෙමෙයි මට යන්න ඕන මඟ මේ සාධාරණව ක්‍රිය කරන යන්නේ නේද? එතකොට දැන් සම්මහන්සේ ඇවිල්ලා වරපහක් ඉල්ලන බුදුරජාණන් වහන්සේගෙන් එතකොට මේක ඉල්ලන්න එන්නේ නැහැ ඇත්තටම මේ සංගබේදයක් කරන අදහසින්මයි මොකද මේ ඉල්ලන වරපහ වෙන වෙනම බැලුවොත් බොහොම මේ සාමාන්‍යයෙන් හිතන කෙනෙකුට හිතන්නේ මේක බොහොම හොඳ දෙයක් නෙවෙයි දැන් උදාහරණයක් විදිහට අදවිය විජිතේරියන් වීම දාගෙන තියනවා නේද මේක වික්ෂුන් ජීවිතාන්තයේ දක්වා නිර්මාණය විය යුතුයි කියන ඉල්ලීම එතන තිබුණා ඒක පිටින් බැලුවම හිතන්නේ මේ හරි හොඳ එකක් නෙමෙයික සත්තුන්ට මේක කොච්චර වල තියෙනවද අනිත් එක සාන්නම් කියලා ඒ වුණාට මෙතන ජීවිතනාව තිබුණේ මේක දැනගත්තා මේක බුදුහාමුදුරුවෝ මේක පනවන්නේ නැහැ කියලා මොකද ඒකට හේතු තිබුණා ඉතින් එතකොට එතන පැහැදිලිවම තේනවා මේ සංගයයන් කොටසක් පඩාගෙන යෑමේ අදහින්මයි මේ වර ඉල්ලු ඉතින් ඒ වර පහ බැලුවොත් එතන මේ ඒවා පිළිගරම් කරන අයට මාර්ග පහසෙන් වඩන්න හැකියාවක් තියෙනවා ඉතින් ඒක මම ගන්න විදිහට ඒක බුදුරජාණන් වහන්සේ කෙලින්ම ප්‍රතික්ෂේපකලෙත් නැහැ තියෙන්නේ තනතියේ මේ අපි පිටින් යන තියෙන පිළිපැදෙන කොට කමක් නැහැ කියන මට්ටමින් මේ දෙපත්තටම දාලා හැබැයි එන්නේ පිටක් මේ අර දෙයියොත් හඳුරෝ ඉල්ලපු වර වෙන්න ඕනම කියන මට්ටේ ඉඳලා උන්වහන්සේත් දියා අපිට අහලා තියෙන්නේ මම ඉතින් 309ක් වගේ කියලා ඉතින් කියන්නත් පුළුවන් මේ කාලෙකදීට ඒක එතන බලන්නේ ඒ සංගය දිවන චේතනාව නැත්නම් මේ ධර්මය හොයන ඒ චේතනාවෙ නෙමෙයි එතන සිද්ධ වෙන්නේ කියන එක. මම කියන්නේ එතනින් තවදුරටත් ගන්න පුළුවන්. පෙරන් කරන්නේ. පෙරන් කරන හසල්. පෙරන් කරන්නේ කොච්චරකින් නැත්නම් අත පොඩි දෙයක් පැහැදිලි කරගන්න ඕන. දැන් මේ විශාලා මහනුවරදී රතන සූත්‍රය දේශනා කරනවා කලින් අසංකේයයන් දේගමුන් රහතන් වහන්සේලා බවට පත් වුණා කියනවා. එතකොට මේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති වශයෙන් ඒ පෙරවන් ගුණ සඳහන් වෙන්නේ. එතකොට ඒක විදර්ශනාවට අරගෙනද මේ උන්වහන්සේලා රහත්ුනේ කියලා පොඩ්ඩක් ඒක එතන පැහැදිලි කරගන්න පුළුවන් නම් හොඳයි පෙරවන් කරන්න. ඔව් දකින්නේ මේක අර පෙරුවන් ගුණ තිබුණට ඒ අතරේ මාර්ගයට අදාළ ධර්ම කරුණු සඳහන් වෙනවා විශේෂයෙන් දැන් අපි ඒ සාකච්ඡා කරන මේ සෝවාන් කෙනාගේ ගති ටික එතන තියෙනවානේ ඒක ඒ අර සරවස්ස දර්ශන සම්පදාය කියන එකේ තියෙනවා මේ සක්කාය දිට්ඨි පුදුක්ඛ සීලබ්බත කරාමාස ඒවා දුර වෙන කතාවක් නේද සංයෝජනගෙන සඳහන් වෙනවා ඒ වගේ මේ ක්‍රමක්‍රමයෙන් හිත දැන් යම් කිසි මූලික දේවල් වැඩිලා තියෙන කෙනෙකුට දහම අවබෝධ කරගන්න අවශ්‍ය ධර්ම කරුණුත් මේක තියෙනවා නැතන තමයි ඔන්න මේ වගේ දේවල් තමයි මම කියන්නේ අපි හොයන්න ඕනේ ඒ කියන්නේ දැන් මේක හරිද වැරදිද ප්‍රශ්නයක්ද නැද්ද කියනකට වඩා දැන් මේක අහලා කෙනෙක් මාර්ගඵල ලැබුවා නම් ඇයි අපිට මේක අහලා මාර්ගඵල ලැබෙන්නේ නැත්තේ? ඒකට අන්නේතන මොකද්ද කියන අදුව. ඒ කියන්නේ අපි මේකේ තියෙන තේරුමේ සමහර දේවල් අපිට අර විදර්ශනයට අදාළ දේවල් ටික මේක මතකට ගන්න අපේ දක්ෂතාවය නැති නිසා නේද මේ අපි මේවා මූලික නැත්තම් වල කියලා දාලා පෙරලා තියෙන්නේ කියලා. ඉතින් මට හිතෙනවා මේකේ මේ දහම අවබෝධ කරගන්න අවශ්‍ය කරුණු තියෙනවා අපේ ප්‍රඥාවය දුක්ඛමත තමයි අපි අර මූලික ලෝකයටයි එකක් අල්ලගෙන ඒනත් මේ ඉර වෙලා ඉන්නේ එතන මෙහාට කොහොමද මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කියන එක බලන්න ඕනේ කියන වගේ අදහසක් තමයි මට තියෙන්නේ පෙරවන් කරනයි පෙරවන් කරනයි පිළිදනාකම කරුණු කිහිපයක් හිතටම මතු කරන්න මේ අඩපාඩු තියෙනවා නම් කවුරුහරි දන්න කෙනෙක් ඉන්න නම් වැරදි කරන්න මේ එකක් තමයි අර මේ හිතුණා මේ ගොඩක් දවසකට ඔලුවටනේ තියෙනවා මේ සාකච්ඡාවලදී අර මේ තියෙනවා මේ පංච සංග්‍රහ වඩුයි උදයි හාමුදුරුවේ අතර වෙච්ච මේ දෙපොළක් සම්බන්ධව සූත්‍රයක් ඒකේ මතක විදිහට වේදනාව ගැන එක්කෙනෙක් කියනවා බුදුහාමුදුරු තුන් විදිහකට කියලා තියෙකට තව එක්කෙනෙක් කියනවා දෙවිදිහකට කියලා තියෙනවා මම මතක විදිහෙන් කියන්නේ ඒකට ඒකෙදි ඒ දෙන්න අතර ඉගෙන තර්කයක් මේ වාදයක් යනවා ඒකට ඒක අනාහනෙදල ආනන්ද හාමුදුරුවෝ දෙවිද බුදුහාමුදුරුන්ට කියනවා කිව්වම බුදුහාමුදුරු ඒක දරහනවා ඒක විශ්වාස කියලා මම දෙවිදිහකට කියලා දෙනවා මම තුන් විදිහකට කියලා දෙනවා මම පස් විදිහකට කියලා දෙනවා මම හය විදිහකට කියලා දෙනවා මම 108 විදිහකට පොද්ද කරගෙනවා කියලා තියෙන කියලා දෙන්න කියනවා ඒකෙන් තමයි එක විදියක් ඒ විදියකට බලන්න හැබැයි අර කවුරුත් දන්න කිංසුකෝපන සූත්‍රයේදී අර කාමුකෙනෙක් ගිහිල්ලා අහනවා මේ දක්ෂණය විසුද්ධ වෙන්නේ කොච්චරකින්ද කියලා ඒ හාමුදුරුවෝ ගිහිල්ලා අහනකොට ඒක හාමුදුරුවන්ගේ ඒ හාමුදුරුවෝ කියලා කියන අර ස්පර්ශ ආයතන හයෙන් සමුදය සංගමයේ තත්ත්වයට ලක්ුණා නම් එතනින්ම දක්ෂණය විසුද්ධ වෙනවා කියන දන්ද ඒ වගේම ඒක කියන සම්පෝතරෙන්නේ ඒ කියන්නේ පිළිගන්න නැතුවද කොහෙද ඉන්නේ තවගේ අහන්තු වෙන්නේ නැහැ. එතන කියන පංච පාදානස්කන්ධය. ඒක පිළිගන්නේ නැහැ. ඊළඟ පතරමහා භූතෙන් කියන ඊළඟ අහමුදුරුව. ඒක පිළිගන්නේ නැහැ. ඊට පස්සේ කිසියක් හත ගන්න දෙයක් තියෙනවද? ඒක ලැබීමක පාත්‍ය කියලා අනිත් අහමුදුරුව කියනවා. ඒක පිළිගන්නේ නැතුව අන්තිමේ මේ කතාව කියලා බුදුහාමුදුරුවෝ කියනවා අහමුදුරුව. ඒකට අර ප්‍රසිද්ධ කැලගතේ උපමාව කියලා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ මේ හාමුදුරුවෝ අන්තිමින් කියන්නේ ඒ එකකට අපදාන්නේ සම්පූර්ණ වෙනස් උපමාවක් ගැන කියනවා. එතකොට එතන ඒ හාමුදුරුවෝ අර මුලින් කිව්ව එකක්වත් පිළිගත්තේ නැහැ. ඒකෙන් කියන්නේ ඒ එකක්වත් හරිදි කියලා. ඒ හාමුදුරුවෝ දැක්ක විදිහ හරි. හැබැයි මෙයාට ඒ එකක්වත් හරි ගිහිල්ලා නැහැ. එතකොට මේක ඒ කියන හැම එකම මේ සම්මන්ත තේරෙන්නේ නැති හරි සම්මන්ත පිළිගත්තේ මේ තේරෙන්නේ නැතුව ඒක හරි කියලා රද්ද නැතුව කියලා ඒ හාමුදුරුවෝ ප්‍රමාද වෙන්න ඉඩ තිබුණා. තොර ගිහිල්ලා ඒ හොය හොය ගියදින්න අන්තිමේ හම්බුනේ ඒ හාමුදුරන්ට අදාළ විදිහට හම්බුනේ. ඉතින් ඒකෙන් ඉඳලා මට හිතෙනවා මේ අපි මෙහෙම මේ අපිට දැන් කියන දේ කෙනෙක් කියන දේ තේරුම් නැතුන සමාජ එක හරියෙන්නත් පුළුවන් වැරදෙන්නත් පුළුවන්. ඒකට අපි මේ ඒක ගැන සැක කරලා හරි ප්‍රශ්න කරලා හරි ඒක අපි හොයාගෙන කරු යන එක හොඳ දෙයක් කියලා මට නිකන් හිතෙනවා. ඒක මගේ අදහස. ඊට පස්සේ අර මේ ජාන්ත මාධ්‍ය වලින් මේ මත කර මේ අංගපේ දෙකෙන් තියෙන එකට ඒක සමාන සූත්‍ර වර්ගයක් තියෙනවා මේ අංගුත්තරනිකායේ පළවෙනි කොටේ මේකේ යන මම කෝට දෙකක් කියන්නම් දෙපැත්තකට හිතන්න ඕනේ නේද පළවෙනි එකේ කියනවා මහරණ යම් මහාන කෙනෙක් අධර්මයක් ධර්මයයි ප්‍රකාශ කරද්දී මහරණ මේ මහනෝ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොතුව පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස දෙවියන් පිණිස අහිත පිණිස දුක් පිණිස ත්‍රිපන්නා වූ යති මහන්නේ මේ භික්ෂු බොහෝ සෞග උදා කරේ උන්නේ සද්ධර්මය අතුරු දහන් කෙරේ කියලා හැබැයි ඊට පස්සේ සූත්‍රයක් තියෙනවා මෙහෙම මහරණ යමෙක් මෙසේ සද්ධර්මයාගේ පැවැත්ම පිණිස අප්‍රමෝෂය පිණිස කියලා වචන තියෙන පිණිස අතුරුදහන් නොවේ පිණිස පවත් නේද මහණෙනි වීර්ය ආරම්භ බඳු එක ධර්මයකද සමුන දකින කියලා ඊට පස්සේ ඒකේ තියෙනවා අනිත් පැත්තෙම කියනවා මහණෙනි යමෙක් මෙසේ සද්ධර්මයේ විදිහට කියනවාද විනය විදිහට කියනකොට ඒක සද්ධර්මයේ පැවැත්ම පිණිස හේතුමයි කියලා. එතකොට කවුරු හරි වැරදි කියලා දෙයක් කියනවනේ ඒක හරියටම දන්නේ නැවනම් වැරදි කියලා ඒක මතුගන්න එකත් ඒක දැන්න හොඳ දෙයක් කියලා හිතෙනවා. හැබැයි ඒක අර හරියටම දැනගෙන කරුණු සහිතව ඒක ඉදිරිපත් කරනවා. ඒකට සංග වේදකට කිසි දෙයකට අයිති වෙන්නේ නැහැ කියලා හිතන ඒක එතන මේ තාපනේ පැවැත්මට උදව් වෙනවා කියලා. ඊට පස්සේ තව එකක් හිතුනාර මේ අවුදම ප්‍රසන්න මහත්මයා කියුගේදී ප්‍රසන්න මහත්මයා අහපු සූත්‍රේ කවුරු හරි කියන එක මොකක්ද කියලා හරියට බැලුවා නම් හොඳයි කියලා හිතනවා. මොකද මේ ඔය සර්කාණි වර්ගයේම මේ සංයුක්තනිකාය සූත්‍රයක් තියෙනවා. ඔයක පිස්සු වෙනවා මේ කරුණ කියන. හැබැයි ඒකේ කිසිම වෙලාවක කියන්නේ නැහැ මේ මහානාම ශාස්ත්‍රය මම මෙහෙම මේ මිනිස්සු මරණ වලට ගාවුනේ එහෙම කතාවක්. ඒක කියන්නේ මම මේ මෙහෙම නගරයට යනකොට කලබල වෙච්ච අස්වැය දකින්නවා කලබල වෙච්ච ඇත්ත දකින්නකොට මගේ හිත දැන් උදේ බුදුහාමුදුර ආශ්‍රය කරලා ආපු මගේ හිත මේකෙන් කැඩුණොතින් මම කිව්ල නරක තැනක උපදීද කියනවා වගේ එකක් අහන්නේ. එතෙන්දී මේ මේ සූත්‍ර සමාන විදිහට නම් අර විදිහේ එහෙම මේ පන්සිල් කැඩෙන විදිහේ එහෙම මොකක් සඳහන් වෙන්නේ නැහැ කියලා මම දකිනේ. එතෙන් මේ මම දකින සූත්‍රය අර ප්‍රසන්න මහත්තයා හරියටම හොයාගන්න පුළුවන් නේද? ඒක එහෙම හොයාගෙන බලන්නේ කොහොමද? නැත්නම් ඔගේ වැරදි අදහසක් එන්නත් පුළුවන් කියලා හිතෙනවා. පුළුවන් තමයි. අද කියලා සර්ණයි අසංග මාතේ ඉතින් අසංග මාතේ යොමු කර අපි ඒ තව සූත්‍රයකට ප්‍රසංග මාතේ තව සූත්‍රයකට යොමු කළා. පුළුවන් නම් ඒ දෙන්නම මේ සූත්‍ර දෙකම අපිට කරුණා කළා මේකේ මට අපි මතක් ගන්න අපි පොඩ්ඩක් කාලා දැනගමු. මම අද සාකච්ඡා නිමා කරන්න වෙලාව ලැබෙමු තියෙනවා. සාකච්ඡාව නිමා කරන්න පෙර මම මතක් වෙන දෙකක් නිවේදන දෙකක් තියෙනවා. එකක් තමයි අලුතෙන් කිපදෙන තියෙන නිසා මේ ලබන අවුරුද්දේ අගෝස්තු මාසේ 20 නම් 25 වෙනකන් භාවනා වැඩසටහනක් අනුරාධපුරයේ රුවන් වැලිසෑය සමීපයේ පවත්වන්න අපි කටයුතු සූදානම් කරනවා. පූජ්‍යපාද උදේසිකම ධම්මගිය ස්වාමීන් වහන්සේ විසින් මෙහෙවන. ඉතින් මේ වෙනකොටත් අපි සමග නිරන්තරව ඇසුරු කරන්නේ නැති නමුත් සමහර සිස්ස රේඩියෝකින් අහලා මේ සම්බන්ධ වෙන බව ප්‍රකාශ කරපු 40ක් විතර ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ නිසා සීමා සහිත ප්‍රමාණ තමයි තිබුණා තියෙන්නේ. කැමති කට්ටිය ඉන්නවනම් අපිට සම්බන්ධ වෙන්න අපිට මැනුම් දෙන්න samanta_sisila@hotmail.com ඒ ඊමේල් එකට පරිඩියක් එවන්න. දෙවෙනි එක මම මේ පුළුවන්ව නිල් පුළුවන් රෝස් පාට් වගේ තියෙන කැරලා ප්‍රොඩක්ට් කියවන්න කැතියි. මේ මම ඒක දාලා තිනවා සාමාන්‍යයෙන් මේ වැඩසටහන තුළ අපි පවත්වන්න බලාපොරොත්තු වෙන මේ කිසියම් පදේ කියන්නේ මේ කිසියම් රික්වෙස්ට් ටිකක් ඒක ඒ විදිහට කරන්න කියලා මම පළවෙනි එකේ තියෙන්නේ කවම කරලා මයික්‍රෝෆෝන් යූස් කරලාම තියාගන්න. මේ අලුතින් එන අයට කියන්නේ මේවා සාමාන්‍ය වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා මේ දිස මේක පසු වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා මේවට මේක දාන්න කියලා මම හිතනවා. අලුතින් අය ඉන්නේ ඉඳලා දෙවෙනි එකේ තියෙන්නේ ප්‍රශ්න හෝ අදහස් ඉදිරිපත් කරන විට වෙනත් දේශකවරුන්ගේ නම් ප්‍රකාශ කිරීම අවම කරමු කියලා මම ලියවන. සමහරවිට නතර කරන්න බැරි වෙන අපිට කියන්න වෙනවා. අවම කරමු. අර අපි දැන් අද කතා කරපු හේතු දෙකට උදව් කරගන්න පුළුවන් අපි හිම තීරණයක් ගත්තේයි කියලා. අපි කාටවත් මේ අපහසු නොවන විදිහට මොකද අපි AI තීරණ ගත්ත විදිහට කියන්නේ. අපි ඒක නැවතත් ඉන්ටර්ප්‍රීට් කරනකොට අපි වෙනස් විදිහකට කියයි. ඉතින් ඒ නිසා අපි දේශකගේ නමක් නැතුව මම මෙහෙම දේශනාවක් ඇහුවානේ මේ වගේ මේ විදිහට මම තීරණ ගත්තා කියලා කිව්වට කමක් නැහැ. නමුත් දේශකවරුන්ගේ නම් නොකිය අපි හිම කියන්න බලමු. ඒ වගේම සහභාගී වෙන හැම දෙනාගේම අදහස් වලට ගරු කරමු. මොකද එක්කෙනෙක්ගේ අදහසක් කියලා දැක්මෙන් මගේ අදහසම හරි නෙවෙයි කියලා මතයෙන් කතා කරන්න නැතුව ඊගාවට හතර වෙනි එක ලියුවා මම කිසියුගේ හිත නොදෙන ආකාරයට අදහස් ප්‍රකාශ කරමු. ඒක අරකම තමයි. ෆස්ට් වෙනි එක සාකච්ඡා වැඩිම කම යම් කිසි නිකුත් ඉවත් වෙනවා නම් ලියලා දැනුම් දීලා ඉවත් වෙන්න කියලා. මොකද ඒක මට කරන උපකාරයක්. මොකද නැත්නම් ඒ ටෙක්නිකල් දෝෂය නිසා ඉන්නා කියලා හිතලා මම නිතර ගන්න බලනවා. එතකොට මට සාකච්ඡාවට අහන් ඉන්න බැරි වෙනවා. ආයෙත් වාක්‍ය පැති ප්‍රශ්නෙදී ඒ වගේ මේ 6 වෙනි එක මම දැම්මා. ඒක මම කහපාටින්ම දාලා තියෙන ටිකක් හයිලයිට් කළා වගේ සාකච්ඡාව තුළදී හෝ සාකච්ඡාවෙන් පස්සේ වුණත් දැන් මේ සාකච්ඡාව ඉවරනාට පස්සේ වුණත් මේ කණ්ඩායමට මේ ගෲප් එකට වෙනත් දේශනාවල හෝ වෙනත් වෙබ් අඩවි වල ලින්ක්ස් ඇතුළු කිරීමේ වලකින්න කියලා. දැන් ඔසිපිට කිහිම දැන් අපි දානවා ඒකට ගමන්නේ සූත්‍රෙින් දාන්නේ වෙනත් දේශනාවල හෝ වෙබ් අඩවි වල ලින්ක්ස් දැමීමෙන් වලකින්න කියලා. ඒකටත් ගොවි විශේෂ හේතුවක් හේතු ඇතුවයි කිව්වේ. ඒකත් සංගවේදයටත් සම්බන්ධ කරගන්න පුළුවන් ඕන නම් ඒ කතාවටත්. හැබැයි මේ කතාව ඉස්සෙල්ලා මම ඔබ හැදුවේ මේ මොකද අපි දන්නවා අද කාලේ විවිධ අදහස් විවිධ මත සයන්වාසල ප්‍රකාශ කරනවා, දේශකේ ප්‍රකාශ කරනවා. ඉතින් ඒ කණ්ඩායම් හැදිලා ඉන්නවා. ඉතින් අපිට දන්නවා සමහරවල් මේ සාකච්ඡාවට කට්ටිය එනවා, එන්නේ නැහැ. සමහරවල් ගෲප් එකට කොහොමද සම්බන්ධ වෙලා මේ තමන් විශ්වාස කරන කටත්තේ ඒ වගේ දෙක තුනක් දානවා. ඒක සාකච්ඡාවට එන්නේ නැහැ කටි. ඉතින් මේක දාලා යනවා. ඉතින් ඒ වගේ අපිට මේ අතීතයේ මේ අවුරුදු 15 20 තුළ දැකුවත් දෙකින් මත එහෙම කියන්නේ. එහෙම ඒක අවශ්‍ය නැහැ අපිට. ඒක ගැටලුවක්. ඒ නිසා මේ සාකච්ඡාවේදී මොන අදහස් තියාගෙන ආවත් කමන්නේ. තමන්ගේ අදහස් තියාගෙන සාකච්ඡාව සම්බන්ධ වෙලා ඊවත් ඉවත් වෙන්න පුළුවන්. ඒ තමන් ඒක වෙන දේශකයන්ගේ දේශනාව අහපුවා. ඒ වයින් අපිට කියලා දුන්නට කමක් නැහැ ඇවිල්ලා. මෙන්න මේ දේවල් ධර්මයේ මම තේරුම් ගත්තා කියලා එක පරිියගේ කරනවා. මොකද අපිට අපි හමු නැති හමුතුන්ගේ දේවල් අපි අහන්න කැමති ඒ ආකාරයට. නමුත් ඒවා මේ ප්‍රොමෝට් කරන්න එපා. මේ ඉන්ටර්වියුස්සේ මොකද ඒක නොසුදුසුයි කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම යම් කෙනෙක් පුද්ගලිකව දැන් ප්‍රතිගත කරනවා නම් මේවා ඒවා අන්න යතරේ බෙදා දීමෙන් වළකින්න කියලා තියලා තිබුණා. මොකද බොහෝ දේශනාවල් අපි එඩිට් කරනවා. දැන් අපි ප්‍රොමෝට් පබ්ලිෂ් කරන්න ඉස්සෙල්ලා එඩිට් කරන්න තියෙන බොහෝ දේවල් දැන් අද කතාවේ අපි ඉන්නවා. මැදින් කතා කරපු ගොඩක් දේවල් මම අයින් කරනවා. ඉතින් ඒ නිසා එඩිටඩ් වර්ෂන් තමයි අපි ඔය YouTube එකේ හැරි සවුන්ඩ් සිස් වෙබ් අඩවිය හැරි දාන්නේ. ඒ නිසා මේවත් බේසික් ගයිඩ්ලයින්ස් හැටියට පිළිගන්න කියලා ගෞරවයෙන් මම හැමෝගෙම ඉල්ලා සිටිනවා. මම හිතනවා මම වැඩි දෙයක් කිව්වනම් මට සමා වෙන්න මේකට අපි මේ තියෙන ඔක්කොම ඔබේ කල්යන මිත්‍ර අවුරුදු ගානක් මේ සමාජයේ ඉන්න කట్టి ඔයාලගේ අදහස් යෝජනා දැනගන්න කැමතියි මම. මම දීපු දේ වැරදක් තියෙනවා නම් පෙන්වන්න කර දෙන්න කමක් නැහැ. හොඳයි, ඊටවන් සර්නේ. හොඳයි, අපි වෙන අදහසක් ගන්න මාතෘ ජයන්ත මහත්මයා මම ඔබතුමාට වෙන්න දරුවෙක් කරන්නේ මාතෘ. හොඳයි, සමගාමීව ඊටවන් සර්නේ. අදත් අපි ඉතාමත්ම වැඩගත් අපි හැමෝම විද්‍යා දෙවියනේ සත්‍යයනාසනේ වගේම හැමතැනම ඇහිඳ සිදෙන සූත්‍රයක් තමයි අපි සාකච්ඡා කරේ. ඒ තමයි රත්න සූත්‍රය. රත්න සූත්‍රයේ අපි 10 වෙනි ගාථාවත් 11 වෙනි ගාථාවත් 12 වෙනි ගාථාවත් තමයි අද සාකච්ඡාවට ගත්තේ. අපිට පූජ්‍ය පාද බුදගාපල ඥානලෝක ස්වාමීන් වහන්සේ මහත්මේ ලද අවස්ථාවේ මම දැක්කේ කොමන කාලයක විවේක උනාට ලැබෙන්නේ ඒ කාලේ අපේ වෙනුවෙන් නිදන් කරලා අපිට මේ විදිහේ මේ සතුටම දෙවිකරින් කරලා දෙනවා. ඉතින් අපි අනන්ත වාරයක් ප්‍රමාණව පුණ්‍ය අනුමෝදනා කරනවා. මහත්තයට කතනාකාරයෙන් මේ ධර්මය අවබෝධ වේවා කියලා. ඒ වගේම අපිට හැමදාමත්ම උදව් කරන දෙවියන් මහත්මයන් මේ වගේ මණ්ඩපයක් හදලා දීලා ධර්මය සාකච්ඡා කරන්න, ධර්ම කරුණු මත කරගන්න අපිට නිවන් මඟ පිළිපෙහෙලි කරගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒක අපි තාමත් මගේ කරනවා. ඉතින් සිවිලෝම කල්යාණ මිත්‍යන් වෙනුවෙන් දරුවත් මහත්මයා ඔබතුමාට අපි ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා අපිට මේ පහසුකම් සැලසා දීම ගැන. ඒ වගේම මේ අප්‍රතිහත ධෛර්යයෙන් අර කියන ආරබ්ධ ධාතු, නික්ෂම ධාතු, පරක්ෂම ධාතු කියන ඒ සියලුම ආකාරයේ ධෛර්ය වීර්ය ඔබ සතු සිදෙන බවක සමගට පේනවා. අවුරුදු 20ක පමණ කාලයක් සිස්සේ මේ උත්තර ගෙන යන්න තියෙන හැකියාව නිසා ඉතින් මේ සියලු කාරණා හේතු කොටගෙන අපි කරන වැඩ සියලු කුසලෙන් අනුමෝදන් කරනවා. ඒ සියලු බලයෙන් වහවහ චතුරාර්ය සත්‍ය කරන ඔබගේ වාසනාව ප්‍රාර්ථනා කරන ඒ වගේම පොළොවේ සම්පතද නිදුක් නිරෝගී සුව සම්පත්තිය මේ මාර්ගයේ ධර්ම මාර්ගයේ දියුණු කරගැනීමට හැකියාව ලැබේවා කියලා. ඒ වගේම කල්යාණ මිත්‍රයන් සියලු දෙනාටම සම්බන්ධ වුණ අද දවසේ අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුණ්‍ය අනුමෝදනා කරනවා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා මේ ආකාරයෙන් අපේ අපේ ධර්මයෙන් පෝෂණය කිරීම පිළිබඳව එhmenan අපි නැවත වරක් මෙවැනිම ධර්ම සාකච්ඡාවකින් හමු වෙමින් බලාපොරොත්තු වෙන අදට සමගනුමු හැම දිනාටම සතුටින් සාදු සාදු සාදු දිරුවන් සරණයි.